චෙදිත්ත කිසියම්දම් සාකච්ඡාවකට එළඹමු. අපිට මේ අපි ඊයේ කතා කරපු MM දේවල් වලින් අපිට වැදගත් දෙයක් තියෙනවා. අපි කාටත් තාමත් ඉතිරිලා තියෙන අපි කියන පොඩ්ඩක් අවධානය පොඩ්ඩක් යොමු කරමු. එහෙනම් අද මේ ඇත්තටම මේ අනිත්‍ය දකින්නවා කියලා, අනිත්‍යානුපස්සනාව, එහෙම නැත්නම් අනිත්‍ය දකින්නවා කියලා කුමක්ද දකින්නේ කියන දේ මම වසන්ත මහත්මයාට පොඩි ආරම්භයක් දෙන්න කියලා ගැන කියනවා කියලා ඊට පස්සේ පත්මා මහත්මියට වෙන්න අපි පොඩ්ඩක් කතා කරමු. මේ අපිට පොඩ්ඩක් අවධානය නැවත හමු කරගන්න. මොකද මේ අනිත්‍ය බලනවා කියන දේ බොහෝ කල් ඉඳන් බොහෝ දෙනා කරලා තිනවා විවිධ විද්‍යට. ඉතින් අපි මතක් කරගත්තොත් එහෙම අපි අනිත්‍ය කියලා අපි නෙමෙයි යම් කිසි කෙනෙක් අනිත්‍ය කියලා බලන්න පුළුවන්. මේ මේ තියෙන දේවල් වල නිත්‍ය නැතිකම, ඒ කියන්නේ ඇහැට පේන්න තියෙන දේවල් තිබිලා නැති වෙනවා. ඒවා මේ අම්මා හිටියා ද නැහැ, ජනප්‍රිය කේක පුදුළු හිටියා ඒගොල්ලෝ ද නැහැ, ගෙවල් තිබුණා ඒවා නැහැ කැඩිලා, ගංගා තිබුණා ඒවා දිය වෙලා ගිහිල්ලා, මේ ඒවා හිඳිලා ගිහිල්ලා, කඳු තිබුණා ඒවා නැහැ. ඉතින් ඒ විදිහට අනිත්‍ය ගැන කතා කරන්න පුළුවන්, කරලා තියෙනවනේ අපි. එතකොට ඇත්තටම ඒකද තථාගත ධර්මයේ අනිත්‍ය කියන්නේ? ඉතින් ඒක නෙමෙයි කියලා අපි දන්නවා මම හිතන්නේ මේ වෙනකොට. එඳ ඒ ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි අර නොදැන තැනින් දැන් යමු ඉස්සරහට. එතකොට එහෙමනම් අපි ඊට පස්සේ කියනවා මේ කිසිවක් මේකේ එහෙම නැහැ. ඒවා මේ පඨවි ආපෝ තේජෝ වායුව හැටියට තමයි තියෙන්නේ. එතකොට මේ පඨවි කියන්නේ මොකද්ද? ආපෝ කියන්නේ මොකද්ද කියලා අපි ඒව කතා කරා. හුඟක් කතා කරලා තියෙනවා. ඉතින් අද ඕනේ නැහැ ඒක කතා කරන්න. ඉතින් ඒකත් කතා කරලා ඉවරලා අපි ඒකත් කියනවා පඨවි කියන එකත් පඨවි අනිත්‍ය දුක්ඛ අනාත්මේ බැලුවා ඊට පස්සේ නේද? ඒතකොට ඒකද තථාගත ධර්මය කියන්නේ? මේ පඨවි ආපෝ තේජෝ ආයෝ වල අනිත්‍ය දුක් බලන එකද? ඒ කියන්නේ මේ තියෙන පඨවි එක ඒ පඨවි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මේ බලන එකද තථාගත ධර්මය කියන්නේ? ඉතින් ඒකට පස්ස ඉස්සරහට පස්සට ගිහිල්ලා බලන්න ඕන දෙයක් නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ කියන්නේ කියලා. ඉතින් ඒ නිසා මම මේ වගේ පුංචි ආරම්භයක් ලබා දීලා වසන්ත මාතෘකාවට යොමු වෙනවා. අපි අර මූලිකම කොටස් වලට යන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ඒවා දන්න දේවල් නේද? අපි මේ අපිට පොඩ්ඩක් අර ගැටලුවක් අපහසුකමක් තියෙනවා කියන තැන්වල ඉඳන් අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම ඇත්තටම මොකද අනිත්‍ය අනිත්‍ය බලනවා කියලා අපි දුක්ඛේ පස්සට තියමු. අනිත්‍ය බලනවා කියලා මොකද්ද බලන්න ඕනේ, දකින්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ? එතකොට දකින්න ඕනේ කොහොමද? වසන්ත මහත්තයා ඔබතුමාට පොඩි ආරම්භයක් ලබා දෙන්න. ඊට පස්සේ පත්ම මාත්මීතේ මේ සේවක කරන සියලු දෙනාගෙම මහත්මයා වගේ මේක ආරම්භයක් ලබා දෙන්න පුළුවන්. මේ විදිහට අනිත්‍ය සංඥාව ලැබීම කියලා මේ සාමාන්‍ය සූත්‍ර අනිත්‍ය සූත්‍රයක් තියෙනවා. ඒ වගේම නිර්මාණ සූත්‍රයක් අපිට සඳහන් ලා තියෙනවා. විද්‍යාමාසෙ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් සලම ඔක්ක මෙහෙම බලන්න පුළුවන්. අනිත්‍ය යනු වෙනස් වෙන බවද කියන එක එක ප්‍රශ්නයකට ගන්න පුළුවන්. තමයි ඒක තමයි අපි හුඟක් වෙලාට හිතන්නේ දැන් මේ අනිත්‍යවද සංඛාරා කියලා ඒ දාතාවකුත් තියෙනවා. මේ මලගොඩ ලංකාවේ ගහලා තියෙන ඒ විදිහට. ඒ නැත්නම් කැමැත්තට අනුව නොසිතන බවද. නම් කිසි දෙයක් තමන්ගේ කැමැත්ත වසඟේ තියාගන්න බැරි නම් ඒක නැතිලා යනකොට ඒකද අනිත්‍ය කියන්නේ. ඒ දෙවෙනික තුන්වෙනි එකට ගන්න පුළුවන් මේ විදිහට ස්ථිරව පවතින දෙයක් නොව මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරුද්ධ වෙනකොට මේ නිරුද්ධ වෙන බවද. ඒකේ කාරණා තුන ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් අපිට මෙහෙම දැක් ගන්න පුළුවන් මේ පුරුසා මේ විස්තරාත්මක අපි සාමාන්‍ය විදිහට හිතුවොත් එහෙම මේක බුදුදහම වහන්සේ කියපු අනිත්‍ය කියන්නේ මේ තුලින් මොකක්ද? ඉතින් නම් මේ බුදුදහම වහන්සේ මේ අනිත්‍ය කියන එකයි මහත්සේ පැහැදිලි කළා කියනවා මේ වෙනස් වෙනවා කියන එක විපරිණාමක වචනයක්. ඒකට ඒක වෙන වචනයක් තියෙනවා. වෙනස් වීමක් තියෙනවා නම් ඒ වෙනස් වෙන එකට වචනයක් කියලා තමයි විපරිණාමක. ඒකේ බුදුදහම වහන්සේ දේශනා කරපු අනිත්‍ය විපරිණාම අන්‍ය සත්‍ය භාවයක් තියෙනවා නම් ඒක ඒ කාරණා තුනක් දේශනා කළා කියන විදිහට විපරිණාම යනු එනම් මොකද්ද මේ විචාර ප්‍රේම වෙනස් වෙන පවතින ස්වභාවයක් කියන්නේ තමයි විතර පැහැදිලි කරලා තියෙන්නේ නේද? එහෙම. ඒ වගේම දැන් යම් කිසි දෙයක් වෙනස් වෙමින් පවතිනවා නම් ඒකෙන් මොකක් හරි දෙයක් අරගෙන ඒ දෙයක් ගැන තමයි වෙනස් වීමක් ඇති වෙන්නේ. එතකොට එතන ඒ බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මේක සාමාන්‍ය අන්‍ය ආගම් වල හැම ආගමකත් නිවැරදි වෙනස් වීමක් කියන දෙයක් තියෙනවා. ඒ නිසා අපි ඒ වගේ ගැස්සොත් එහෙම එතන තමයි තිස්සස්සනිකස්සං පඤ්ඤායිති කියලා කියන්නේ ඒක විරස්තුන් ස්වභාවයක් වෙනවා නම් දෙයක් එහෙම නැසෙන ස්වභාවයක ඒ විරවාමයි. ඒකවල මේ අයිති කියන එකේ බුදුජාන මහත්මිය කියලා තියෙන වෙනස මොකද කියන එක තමයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකකොට එහෙනම් අපිට කියලා තියෙනවා මේ හේතු නිසා හටගෙන මේ හේතු නැති වෙනකොට ඒක නැති වෙලා යන විදිහ අනිත්‍ය තමයි මේ බුදුජාන මහත්මිය දේශනා කළේ කියලා මෙතන අපිට තේරුම් ගන්න පුළුවන්. ග්‍රාමික සංඥා සූත්‍රයේ එක හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ කොහොමද මේ රූපය. ඒකට පංචපාදානස්කන්ධය තමයි බලන්නේ. ඒකකොට එතනදී අපිට පේනවා පංචපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම තුළින් අනිත්‍ය දැනගන්න පුළුවන්. හැබැයි ඒක පංචපාදානස්කන්ධයේ ගැබ් වෙලා තියෙන පරිසමුපාදයේ නිසා පරිසමුපාදී තුලින් තමයි. ඒකකොට මේක හොඳටම පැහැදිලි තේන්නේ ප්‍රතිනම් පාදයේ තුලින් මේක රූපයේ මේ ඇති වෙන ස්වභාවයක් ඒකේ නිරුද්ධ වෙන ස්වභාවයක් තේරුම් ගැනීමට පුළුවන්. ඉතින් ආරම්භක හේතු මම මෙතනින් නවත්තරනම් අපි කවුදලත් මේ කලර් මිත්‍රෙන් සාකච්ඡා කරලා බලමු කෙරුවන් තරමේ. පද්මමාත්‍යයට මම ඉස්සලාම යමු නම් ඒ මේ කාලේ පිළිමදාසිත ගැටලුව සමහර දේ නිසා පද්මමාත්‍යය අනිත්‍යන ප්‍රශ්න වඩනවා කියලා ඔබතුමිය කරන්නේ කොහොමද? දැන් මට ඇත්තටම ඕනේ මේ මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපි ටික දිනකින් හින්දා අපිට මේ භාවනාවකට ප්‍රයෝජන ගන්න. දැන් ඔබතුමියලා මෙතුවක් කළා අනිත්‍යන ප්‍රශ්න භාවනාවක් විදිහට වඩලා ඇතිනේ. තමන්ගේ අත්දැකීම් වලින් يعني පොත්වල දිනට වඩා කොහොමදනේ බාණිත උපාණිත්‍යන ප්‍රශ්න වඩන්නේ? කොහොමද? තෙරුවන් සරණයි හැම දෙනාටම. මම ටිකක් විස්තර සහිතව කියන්න බලන්නම්. මම කරන හැටි කියනවා නම් ඒ කියන්නේ දැන් බුදුවරයෙක් මේ ලෝකයට පහළ වෙන්නේ ඔබතුමා දන්න දෙයක් මම මේ කියන්නේ අකුරු අටක් සහිත මේ වචන තුනක් කියලා දෙන්න. එපමණයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අකුරු අටයි වචන තුනයි අනිත්‍යාගම් වල නැති බුද්ධාගමට පමණක් තියෙන බුදුවරේ පහළ වෙලා කරන්නේ ඔන්නෝයි වචන තුන කියලා දෙනවා. දෙන්නේ දැන් අපි ගියාම තණ්හාජායති සෝකෝ තණ්හාජා එහෙම නැත්නම් අනේක ජාති සංසාරම් කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන මේ දාණය උනේ තණ්හාව නිසා අපි මේ ගමනක් සංසාර ගමනක් යනවායි කියන එක. එතකොට මේක බිඳින්න නම් ඒ යන ගමන ඊටම දුකයි. මේ ගමන බිඳින්න නම් අපිට ඊටම අවශ්‍යයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ටික වටහා ගන්න එක. එතකොට කොහෙද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තියෙන්නේ කියලා හරියටම බලනකොට බලනවායි කියන්නේ ඒක හැමතැනම තියෙනවා. දැන් අපි ඇටයක් හිතෙව්වකින් සතියක් යනකොට ඒ ඇටේ එතන නෑනේ, එතන තියෙන්නේ කුල ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ රූපණය, රූපේ හැමතිස්සෙම රූපණය වෙනවා. ඉතින් අපිට අපේ වටේට තියෙන දේවල් වලින් නිතරම මේක පැහැදිලි කරගන්න පුළුවන්. අපේ කේස් විදෙනවා. ඒ අනිත් නිත්‍ය දෙයක් නම් වෙනස් වෙන්නේ නෑනේ. නිත්‍ය කියන්නේ වෙනස් නොවන ස්වභාවයක්නේ. එතකොට මේ මුළු ලෝකෙම නිත්‍යව තියෙන දෙයක් අපිට කවදාවත් පේන්නේ නැහැ. එතකොට මෙතනින් කියන්නේ ස්කන්ධවල අනිත්‍ය. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයයි අපිට ඇති වෙනව නම් ඇති වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. නැති වෙනව නම් නැති වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. ඊට වැඩි දෙයක් ලෝකේ නැහැ. එතකොට අපි බලන්නේ එතකොට පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න නම් අපි එතන පළමුවෙන්ම යන්නේ රූපස්කන්ධයට. ඒක නිසා තමයි අපි ඉස්සර වෙලා බලනවා මේ රූපස්කන්ධය ගැන සාමාන්‍ය දැනීමක් ඇති කරගන්න. විශාලම දැනීමක් ඕන නැහැ. දැනගත්තේ පටවියාපෝ මේ සුද්ධාෂ්ටක ශක්තියනවා. මේ අට එකතු වුණු තැන්වල රූප කලාප කියලා දෙයක් ඇති වෙනවයි කියලා කියනවා. ඒක එච්චරම අවශ්‍ය නැහැ. ඒ පැත්තෙන් යනවා නම් රූප කලාපයක් තියෙන්නේ චිත්තක්ෂණ 17යි. එහෙමනම් චිත්තක්ෂණ 17 චිත්තක්ෂණයක් කියන එක මේ කවදාවත් කිසි කෙනෙකුට ඒක ඒ වචන ගැන හිතන්නත් ඉස්සර වෙලා කෝටි ගණනක් ඒව ඇතිවෙලා නැතිවෙලා ඉවරයි. ඒ කියන්නේ ඒ එතන තියෙනවා අනිත්‍ය භාවය දැක ගන්නයි තියෙන්නේ. මෙච්චරයි මේ රූප කලාපයක් තියෙන්නේ. සිතේ කියන එක ඒ රූප කලාපය ඉච්චර වේගෙන් බින්දෙනකොටත් සිත කියන එක 17 වාරයක් හැදිලා මැරිලා. එතකොට අපි ඇලෙන්නේ සිතට නම් සිතේ ඇලෙන්න දෙයක් නැහැ කියන එකයි මෙතන අපි දැක ගන්න ඕන. ඒකට සිත ගැන ඒක දැක ගන්න නම් අපිට එන වැඩ කරන ගමන් හරි භාවනා කරන වෙලාවක හරි හැම වෙලාවම අපි බලනවා මොනවයි අපි හිතන්නේ මේ තරම්. එතකොට මේ සිත් අපිට එනවා එනවා. එතකොට බලනවා මම කියලයි මේ සිත් එන්නේ, එහෙම නැත්තම් මම හිතලද හිතන්නේ. එහෙම නැත්තම් මට මේ සිතුවිලි ආවට පස්සේද මම ඒක පස්සේ යන්නේ. එතකොට අපිට හොඳට දැනගන්න පුළුවන්කමක් තියෙනවා නෑ මේ සිතුවිලි ගලා එන බව. ඉතින් මේ හැම සිතක් පාසාම විඥාණය වෙනස් වෙනවා. එතකොට විඥාණය ඇති වෙනවා නැති වෙනවා මේ වේගෙම. එතකොට මෙතනත් අපිට අල්ලන්න දෙයක් ඇති නැහැ. ඒ පැත්තෙන් කරගෙන ගියාට පස්සේ දැන් අපි දන්නවා සුද්ධාෂ්ටකයකින් තමයි රූප කලාපයක් ඇති වෙන්නේ. ඒකත් තියෙන දෙයක් නෙවෙයි. ඒකත් වේගෙම නැති වෙන දෙයක්, ඉතාම වේගෙන් නැති වෙන දෙයක්. ඒකත් රූපයට කියනවා පෙන පිඩක් කියලා. පෙනපින්දේ පෙන බිබුලු බින්දෙනවයි තා වේගෙන්. ඒ වුණාට ඒකට නිතරම අලුතෙන් එකක් එකතු වෙන නිසා ඒක බින්දෙන බව අපිට පේන්නේ නැහැ. වේදනාවට කියනවා දිය බිබුලක් කියලා. එතකොට වහිනකොට දිය බිබුලක් ඇති වෙනවා. ඉතින් කොච්චර වෙලා ඕක තියෙනවද? ඒක දකින්නත් ඉස්සෙල්ලා සමහරවට කුඩු වෙලා ඒක බින්දිලා යනවානේ. ඉතින් ඔය අනිත්‍ය දකින්න දැන් ඕවා ඊගාවට කියනවා මරිකීපුමා සංඥා කියලා. සංඥාව මිරිඟුවක් කියලා කියනවා. දැන් මෙන්න මෙතන තමයි විශාලම දෙයක්. මම මේ ඉසිදා දේශනාවේදී මට හොඳට මේක වැටහිලා කියන්න පුතුම හිතුණා. සංඥාවේ කියන්නේ කුමක්ද කියලා අපිට ඒ තමන් මට නම් වැටහෙන්නට මම විශාල වටිනාකමක් කියලා තිබුණා. ඒ කියන්නේ සංඥාවේ කියන්නේ සංඥාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥාව මිරිඟුවකට උපමා කරනවා. එතකොට එහෙමනම් ඇයි බුදුරජාණන් වහන්සේ මේක මිරිඟුවක් කියන්නේ කියලා හොයාගෙන ගියාට මං හිතන්නේ කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් නැතුව මේක දැනගන්න එක ටිකක් අපහසුයි කියලා. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම වෙන්නේ රූප කලාප බින්දෙන එක. ඒ කියන්නේ ඇස විඥාණය මේ වර්ණ රූපය ප්‍රසාද රූපයට හට වදිනකොටම විඥාණය හට ගන්නවා. සින්නං සංගති පස්සෝ කිව්වා. මෙන්න මේක මෙතන හැපුණු ගමන්ම මේ එක බින්දෙනවා. එක තියෙන්නේ නැහැ. එතකොට එතන අනිත්‍යයක් සිද්ධ වුණා. එතන ඒක නැහැ. නමුත් ඒක හරියටම දිත්තේ මතන් කියලා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක දැක්කදී දැක්ක විතරයි කියලා ඒක නොදැක්කහම අපි ඒක හඳුන ගැනීමක් කරගන්නවා. එතකොට සිත්‍චීපයක් ඇතිවෙලා මේක මොලයට මේ කියන්නේ මොලයට ගිහිල්ලයි කියලා කියනවා. මොලයේ කියන එකකුත් අනිත්‍ය වෙන්න ඕන. අනිත්‍යයි, අනිත්‍ය දෙයක් නැහැ. එතනින් ඒ මනායතනයෙන් අපිට දෙයක් හරි ගස්සලා පෙන්නනවා. මොකද මේ සංඥාවෙන් යම් කිසි ධාතුම රූපයක් හදලා මනායතනයට මේ යොමු කරනවා. මනෝ විඥාණයට යොමු කරපු නිසයි අපිට යම් කිසි දෙයක් හඳුනගන්නේ අපි. එතකොට මෙතන මේ මායාවේ කියලා කියන එකේ තේරුම තමයි මේ සංඥාවේ කියන්නේ අපිට යමක් එහෙම නැත්නම් කෙනෙක් අපි ඇස්වලට යොමු වෙනවා. ඒ එහෙම නැත්නම් තමන්ගේ රූපයම ගැන මෙතන කියන්නේ තමන්ගේ කය ගැන තමයි මේක අන්තිමට යොමු කරගන්න ඕන. දැන් අපේ ඉදිරියට යම් කිසි දෙයක් අපිට පේනවා කියමුකෝ. ඒ කියන්නේ තමන්ගේ දරුවෙක්. හරි එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙක් කියලා මං හඳුනගත්තනම් ඒ හඳුනගන්න හේතුව උනේ මම ඒ රූපය නිත්‍යයයි කියලා බාරගත්ත නිසා. එතන තියෙනවා මෝහය. එතන නිත්‍ය රූපයක් නැති තැනක අපි නිත්‍යයි කියලා ගත්ත නිසා මට යම්ම යමක් හඳුනගත්තා. යමක් හඳුනගන්නේ නිත්‍ය දේකුයි මං හඳුනගන්නේ. නමුත් රූප කලාප බිඳී යන තැනක නිත්‍ය බවක් නැහැ. මේ රූපය හඳුන දකිනකොටම මේක මම දන්නවනම් මේක මිරිඟුවක්. මට පෙනෙන රූපය මම මේ දැක ගන්න ඕන මේක මිරිඟුවක් කියලා. ඒ කියන්නේ ඒ එන රූපය දැන් මගේම එක් නමගේ ඉස්සරහ පිටට එන්නේ. මම දකිනවා මේක මිරිඟුවක් කියන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු රූපයක්. ඒ කියන්නේ එතන වෙන කිසිම දෙයක් නැහැ. එතකොට මේක කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් නම් මෙතන තියෙන්නේ මේ රූප මේ සුද්ධාෂ්ටකයේ විතරමයි. වෙන කිසි දෙයක් මට මෙතන පේන්නේ නැහැ. ඇහැට පේන්නේ වර්ණය විතරයි. එතකොට මම මුලා වුණු නිසායි මට මෙතන සම්පූර්ණ රූපයක් පේන්නේ. එතකොට එතන තියෙන්නේ සුද්ධාෂ්ටකයෙන් හැදුණු රූපයක් නිසා මම මේකට මුලා වෙලා මේක අල්ලගත්තාම වෙන්නේ මගේ දරුවෙක් කියලා මං ඉතින් මේකට ඇලුනා නම් මං ඇලුනේ මොහොතකට නිතරම කැඩෙන බිඳෙන විනාශ වෙන මේ ධාතු ටිකකට. එතකොට මට විශාල දුකක් මෙතන තියෙනවා. මොකද මේ අල්ලගත්ත දෙයකට මං කැමති. මේක කොහොම හරි මං හදන්නේ ජීවත් කරවන්න. ඉතින්දි මම රස්සාවකට යන්නේ මේක ජීවත් කරවන්න. දහදු මේකම් එකට ඇඳුම් පැනඳුම් දෙන්න ඕන. එක ඊගාවට මේක පෝෂණය කරන්න ඕන. මේක කැඩෙනවා බිඳෙනවා ලෙඩ වෙනවා. එතකොට මේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ දඬ ගෙඩියක් වගේ මේක උලකින් හැමතිස්සෙම අනින්න වගේ මේ විදිහට මෙන්න මේ කය මෙන්න මේ ඉදිරියට එන රූපේ මේ සේරම තියෙනවා. මේ ඉදිරියට එන රූපේ වගේ මගේ ළඟත් මේ සේරම ටික තියෙනවා. එතකොට මම හැමතිස්සෙම ඉන්නේ දුකකින්. ඒ මොකද මට මේ වද වේදනා වෙනවා. මම සැප හැටියට බාර ගත්තත් මෙතන තියෙන්නේ දුක්ඛ ස්කන්ධයක්. විශාල දුකක් මෙතන තියෙන්නේ. මේක පෝෂණය මේකට මැරෙන්න දෙන්න බෑ. මේස්තන මං ජීවත් වේද දන්නේ නෑ. මං හම්බු කරගෙන රැස් කරගෙන තියෙන දේවල් වලට වෙන්නේ මොකද දන්නේ නෑ. මේ විදිහට අනේක විදිහේ සිතුවිලි අපට එනවා. ඒ සිතුවිලි සියල්ලම දිහා බලනකොට ඒ සිතුවිලි එනවා යනවා ඇති වෙනවා නැති වෙනවා. එතකොට දැන් බලනකොට අනාත්ම කියලා කියන්නේ මගේ මම කියන විදිහට ඒක හසුරුවන්න බෑ. මම කියන විදිහට ඒක ඉන්නේ නැහැ. ඒ මොකද සතර මහා භූතයෙන්ගෙන් හැදුණු දෙයක්. ඒක අයිති කනබුන ආහාරය ඇති සතර මහා භූතයන්ට. සතර මහා භූතය මගේ නෙමෙයි. සතර මහා භූතය මම නෙමෙයි. සතර මහා භූතය මගේ ආත්මය නෙමෙයි. ඒක නිසා ඒක සතර මහා භූතයන්ට අයිති දෙයක් හැදෙන රූපය එවෙලම බිඳිලා යන එක. එහෙම බිඳිලා යන්න හේතු වෙන්නේ තවත් නැවත ඒක නැවත ඇති වෙනවා නැති වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය. මේ ටික හරියට වටහා ගත්තාම අපිට තියෙනවා ස්කන්ධ ටිකක් ඇති වෙනවා. ස්කන්ධ ඇති වෙන පංච උපාදාන ස්කන්ධය ඇති වෙන ප්‍රධානම හේතුව වෙන්නේ රූපය. එතකොට අපි රූපය රුප්පණය කැඩෙන බින්දෙන බව මේ විදිහට දැක ගත්තාම එතන අල්ලන්න දෙයක් නැහැ. එතන මගේ දෙයක් නැහැ. මගේ කියන දෙයක් ඇත්තේ නැහැ. එතකොට වේදනාව කියන එක දියබිතුලක් වගේ ඒක හැදෙනවා ඒක බින්දෙනවා. අපිට ඒකත් දැක ගන්න පුළුවන්. ඒකත් අනිත්‍යයි. කොයි එකක්වත් මේ ඇති වුණා නම් යම් කිසි දෙයක් ඇති වුණා නම් ඒක නැති වෙන බවත් අපිට දැක ගන්න පුළුවන්. ඒකකොට මෙන්න මේ විදිහට දැන් මම වාඩි වෙලා භාවනා කරනකොට දැන් මම කරන්නේ හුඟක් වෙලාවට වාඩි වෙලා භාවනා කරනවා නම් මට එන සිතුවිලි බින්දි බින්දි යන හැටි එන හැටි යන හැටි මම බලාගෙන ඉන්නවා. ඒක තමයි මට කියන්න පුළුවන්කම තියෙන්නේ. හැමදෙන්නාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පොඩ්ඩක් එන්න තව මට කියන්න ඕනේ. හැදෙන බින්දන දෙයකට අපි ආශා කරන්නේ නැහැ. ඒකට ඇලෙන්න දෙයක් නැහැ. ඒක එවෙලම විනාශ වෙන බව අපි දන්නවනම් අපි කවදාවත් ඒකට යොමු වෙන්නේ නැහැ. මේක මගේ කරගන්න බලන්නේ. ඒකෙන්ම අපිට සංසාරය මේ නැරන වෙලාවට අල්ලන්න දෙයක් නැත්නම් ඉතින් ජීවිතය මේ ආශ්‍රයක් උපදින්න හේතුවක් වෙන්නේ නැහැ. සිරවත් තමයි බොහොම පිං. හොඳයි මම අර ඊයේ කිව්වා වගේ වසන්ත මහත්මයා මේ ප්‍රසන්න මහත්මයා කට්ටි ඉන්නකොට මේ සාකච්ඡාවල් වල අපිටම ප්‍රයෝජනයක් වෙන්න මිසක් අපි සාකච්ඡා කරන්නම් වාද කරනවා නෙමෙයි දැන්. ඒ නිසා මේ ওই කීප දේවල් ගැන මම හිතනවා කිසියම් සාකච්ඡාවකට ගේන්න පුළුවන් කියලා. ඒකත් හරි බොහොම හොඳයි කියලා දැන් මම සාමාන්‍යයෙන් කිව්වනේ. ඒ මම කියලා අපිට නොවේ. ඇත්තම කොහොමද ඔබත් ඔයත් හිතන්නේ වසන්ත මහත්තයා ඔය මේ පද්ම මාසයේ කිව්ව විදිහටම හිතන්නේ නැත්නම් පොඩ්ඩක් අපිට පොඩ්ඩක් මතු කරගන්න තව කාරණාවක්. වසන්ත මහත්තයා තව පොඩ්ඩක් යොමු වෙනවා මම හොයනවා පොඩ්ඩක් වෙනසක් තියෙන තැනක්. සෙල්වන් සරණයි. ඔව් මම ඒක මට හිතෙන්නේ අහන්නේ කිව්ව බොහොම පැහැදිලිව කළා කියන්නේ අපිට ඒ පූර්ව භාග ප්‍රතිපදාව පැත්තට ඉතින් ඒමක් විතරක් වගේ තමයි කියලා මට හැඟෙන්නේ. මොකද අනිත් දෙයක් දිහා බලනවා නම් කැඩිලා බිඳිලා යනවා. ඒ දිහා බලලා මේක තමයි තියෙන්නේ සුද්දාස්ස කියලා ඒ ඔච්චර ගම් පල්හට බිඳගෙන ගියා. දැන් ඉතින් ඒ කොහොමවත් ඒ කියන දෙයක් නේ. කියන දෙයක තමයි බලන්නේ බිඳීම කියන්නේ. ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. නමුත් ඒක ඉතින් සාමාන්‍ය දැන් විද්‍යාව හරි වෙන ආගම් වලත් වෙලාවට පැහැදිලි තියෙනවා කියලා සමහර වෙලාවක මට හිතෙනවා. මම දැකලා තියෙනවා අහලා තියෙනවා. මම හිතලා සමහර සම්මාස හොඳට පැහැදිලි කරලා තියෙනවා මේක මේ වගේ දෙයක්ද ඇත්තටම. මේ හැම දෙයක් දැන් බිඳි බිඳි යනවා කියන එක නිසා අපි මේක ඇත්තටම ඉතින් මේක නිත්‍ය නෑ. ඒක නිසා ඒක තමයි අනිත්‍ය. ඒක නිසා මම මේකට ඇලෙන්නේ නෑ. මේකට ගැටෙන්නේ නෑ. නැත්තම් උකේශාවෙන් ඉන්නවා. ඉතින් එහෙම තමයි. නමුත් ඔය කියපු දේද බුදු ජානහන්සේ කියුවේ පොබ්බේ අනනුස්සනේ ධම්මිය සෝකේ. මම පෙර නොවිසු විරු ධහමක් දැක්කා. ඒ. අන්න ඒ විදිහට තමක් පිටතල බලන්න තමයි මම උත්සාහ කරන්නේ ඉගෙන ගන්න හදන්නේ. ඉතින් තව කල්‍යාණ මිත්‍රයන් අහලා බලමු. එහෙම දැන් ඔය අපි දැන් ආර මහත්මයා කුල ඒක පූර්ව භාග ප්‍රතිපදාවට මට හිතෙන්නේ හුඟක් වෙලාවට මම ඉගෙන ගන්න විදිහට ඉතින් ඒ විදිහට බලන්න එක තමයි අපිට කියලා තියෙන්නේ. දැන් පංචපාදානස්කන්ධයේ උදේ බලන එකත් පූර්ව භාග ප්‍රතිපදාව. ඒක නිසා ඒකද කියලා මම ප්‍රශ්නයක් තියෙනවා. අපි අහලා බලමු තවත් මේ අනිත් කල්‍යාණ මිත්‍රයන්ගෙන්. එතකොට අපි ඉද්දෙක් ගන්න පුළුවන් අනිත් කල්‍යාණ මිත්‍රන් හිතන විදිහ කොහොමද කියලා. සේවන් සරණයි. හොඳයි හොඳයි. මේ හොඳයි ඒ විදිහට තමයි අපිට තේරෙන්නේ මේ තමන් ඇත්තටම මම ගෞරවයෙන් මතක් කරනවා නැත්නම් භාවනා කරන කල්‍යාණ මිත්‍ර මෙතන ඉන්නේ ධර්මින් දන්න. ඉතින් තමන් මේ අනිත්‍ය ගැන මේ කතා කරනවා. අනිත්‍ය දුක නැත්නම් අපි එදා මෙදා හැමදාම අහන දේ කුමක්ද මේ අනිත්‍ය කියලා බලන්නේ ඔබ කුමක්ද අනිත්‍ය කියලා බලන්නේ කියලා දැන් දෙන්නෙක් අපිට දෙවිදියක් කිව්වා. මම ගෞරවයෙන් කමල් මහත්තයාට තමයි තෙරුවන් සරණයි. ඔබතුමා ආපු ප්‍රශ්නය ඇත්ත වශයෙන් සෝවාන් වෙන තත්ත්වයකට නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ගන්න තත්ත්වය එතකොට එහෙම නැත්නම් පටිසම්පාදයේ දැනගන්න තත්ත්වයක්. දැන් අර වසන්ත මහත්තයා කිව්වා වගේ උදේවැය බලන එකේ ගක්කා හිතන්න පුළුවන් ඒක මේ ආරේ මාර්ගය කියලා ඒක පුර ප්‍රතිපදාවක් ඇත්ත වශයෙන් එතන තිතස්ස මොකක්ද කියන්නේ වෙනස් වෙමින් ඇති වෙන දෙයක්. ඒතර දෙයක් තියෙනවා. තියෙන දේනේ වෙනස් වෙන්නේ. ඉතින් තියෙන දේ වෙනස් වෙනවා කියන එක අනිත්‍ය නෙවෙයි. අපිට ලෝකේ පේන්නේ හැම වෙලේම අපිට පේන්නේ ඵලය. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකේ හේතුව බලන්න කියලා. කවුද සුත්නේ සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ උපතිස්ස කාලේ එයාගේ පළවෙනිම එයා බණ ඇහුවේ අසජි හාමුදුරුවන්ගෙන්. එයා කිව්වේ මේ මගේ තතමක් මගේ සතුරුරය කියන්නේ මේ හේතුවේ ඵලය පෙන්වා ඵලය පෙන්වා කියලා. ඵලය දැක්කනම් අපි ඒක නිරෝධය දකින්නවනේ. ඒ කියන්නේ අපිට පේන්නේ හේතු අපිට හැම වෙලෙම පේන්නේ ඵලය. ඵලය පේනවා හරියට නිත්‍යයි වගේ. නමුත් ඒ ඵලය හැදෙන්නේ හැම වෙලාවෙම ඇති නැති වෙන දෙයකින් continuously. continuous process එක. එතකොට ඒකේ ඒ හේතුව දැක්කනම් අපිට පේනවා ඇතනම නිරෝධය ඒකේ. මොකද ඒක තමයි ලෝකී తත්වය. මේ හැදෙන හැම දෙයක්ම නිරෝධ වෙනවා. මේ කවුද මේ අන පළවෙනි දේශනාවේදී අද ඒ රතන් ඒ කවුද මේ නම මොකද එයාට කිව්වෙත් ඒකනේ මේ හැම හැදෙන හැම දෙයක්ම නිරෝධ වෙනවා කියලා. ඒ කියන්නේ අපිට හිතන්න බැරි දෙයක් මේක හැදුනා නැති වුණා. හේතුවක් තියෙනවා නම් හැදුනා හේතු නැත්තම් නැහැ. ඒ කියන්නේ ඒ වගේම කේවට සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ නිරෝධය බලන්න නෙමෙයි නොහට ගැනීම බලන්න කියලා. නිරෝධය නෙමෙයි නැති කිරීම නෙමෙයි නොහට ගැනීම බලන්න කියලා. ඒ කියන්නේ අපිට බලන්න ඕනේ මේකේ හේතුව දැක්කම අපි දකිනවා නිරෝධය. ඉතින් ආව හැමදේම දැන් අතන ලෝකෝ දැන් ඔය අර පළවෙනි කේප විදිහට ඒක හරි කම්මසකට සම්මාදිට්ඨිය ලෙවල් එකකින් ඒක හරි. හැබැයි ඉහළට යනකොට ලෝකෝත්තර වශයෙන් යනකොට පඨවියාපෝ තේජෝ වායෝ කියන මහ බූතත් ඇත්ත වශයෙන් නිරෝධ වෙනවා නේ. ඒවා නැති වෙනවා. අපිට කාලය නැති වෙනවා, දුර නැති වෙනවා. ඒ සේරම නිරෝධ වෙලා යනවා. ලෝකෝත්තර මාගේ රහත් නැත්තම් නිර්වාණයද අපිට. අන්න එතන තමයි අපේ ඇඩ්‍රස් එක. ඒක දිහා බලාගෙන තමයි අපි වැඩ කරන්න ඕනේ. අපි අපිට යන්න තැනක් තියෙන්න ඕනේ. නැත්තම් මේ අපිට යන්න මාර්ගයක් හොයාගන්න බෑ. ඒ නිරෝධය තියෙන්නේ වෙලාවක් නැහැ, දුරක් නැහැ, කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ යමක් හේතු ඇත්ත වශයෙන් ප්‍රතිසම්පාදයක් නැති වෙනවා තමයි. මොකද අවිද්‍යාව නැති වුණාම හේතු නැහැ, ඵල නැහැ, නොකුත් නැහැ. නිරෝධයක්. අන්න ඒක තමයි බලන්න ඕනේ. බලන එක ඒ තරම් ලෙහෙසි නෑ. හැබැයි අපි හැමදේ ඔය කියන හැම මොනම දෙයකට හේතුව බැලුවොත් දැන් බලන්න වේදනාව කියන වේදනාවේ මොකක්ද හේතුව? වේදනාවේ හේතුව ස්පර්ශේනේ. ස්පර්ශේ හැදෙන්නේ මොකද? අවිද්‍යාවෙන්. අන්න එතකොට තේරෙනවා ඒක අවිද්‍යාව නිසා හැදිලා තියෙන්නේ කියලා. අපි ඕනලාක වේදනාව දැක්කොත් අපි බැලුවා නම් ඒකේ හේතුව මොකද්ද කියලා? අවිද්‍යාව. එතකොට මේ දැන් බලන්න අපිට සිතක් ඇති වුණා. මොකක් හරි මතක් වුණා. චිත්තානුපස්සනාව කියලා කියන්නේ. අපි නිකන් ඉන්නකොට හිතක් ඇති වුණා. එතකොට කල්පනා වෙන මේ මොකද්ද මම කරන්නේ? කොහින්ද මේක ආවේ? මගේ මනසේ හැදි වුණා. මනසේ ඇති වුණේ මොකද්ද මේ? කොහෙන්වත් නැති දෙයක් නේද ඇති වුණේ? ඒක අපි එළියට දාලා කල්පනා කරන්නේ මේ එළිය දෙයක් තියෙනවා කියලා හිතා. එහෙම දෙයක් කර අපි දෙයක් කියවනම් එළිය දෙයක් දැන් යමක් දැක්ක හරිය ඒ වගේ හිතක් ඇතිලා හරි එළිය දෙයක් දැක්කනම් එළිය දෙයක් පැනෙවුවනම් ඒ කියන්නේ මම ඉන්නවා සකයි දිට්ඨිය තියෙනවා මම මෙහි මම ඉන්නවා එතනදී බලන්න ඕක නැති කරගන්න තමයි බලන්නේ. දැන් මම හිතන්නේ මම කතා කර ඇති මේ ඊට වැඩි මම මට විතරක් තේරෙන්නේ නැහැ කතා කරන මම පස්සේ කතා කරගන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි කමල් මහත්මයා. හොඳයි. කමල් මහත්මයා අපිට එතුමා කොහොමද අනිත්‍ය බලන්නේ කියන විදිය තමයි මම හිතන්නේ ප්‍රකාශ කළේ. එතුමා භාවනාවන් වලදී කොහොමද කරන්නේ කියලා දැන් සතු මහත්මයා තමන්ගේ භාවනා අත්දැකීමෙන් යම්ම අත්දැකීම් ප්‍රකාශ කළා. පත්ම මහත්මයාත් එහෙමයි. අපි තවත් කල්‍යාණ මිත්‍රයන් අල්බනු මම ඔබ නැවතත් එකම විදිහට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ තුවක්කල් භාවනා කරන පුද්ගලකට අනිත්‍ය දුක්ඛනාත්ම කිව්වා උසේ ලක්ෂණ බලලා ඇති. එයින් පළමු වෙන්න අනිත්‍ය. ඉතින් ඔබ මෙතුවක්කල් කරපු භාවනාවන්ෙදී අනිත්‍ය භාවනාවකට කොහොමද මොකක්ද අනිත්‍ය භාවනාව කිරීම පුලින් කලේ මම යොමු වෙනම් සේන මහත්මයාට, ඊට පස්සුව මම ප්‍රසන්න මහත්මයාට යොමු වෙනවා, ඊට පස්සුව චන්දන මහත්මයාට මට මැදින් ඉන්නතු කතා ගන්න. මොකද මම ආවතු ඔය ප්‍රශ්නයි නැවත අහන්නේ. ඒසයි එකම ප්‍රශ්නෙට තුන් දෙනාම කියන්න. සේන, ප්‍රසන්න මහත්මයා, චන්දන මහත්මයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට මම හොඳින් පත්ම මහත්වයත්, කමල් මහත්වයත්, ඒ වගේම වසන්ත මහත්වයත් විස්තර කරලා දුන්නා මේ අනිත්‍ය ගැන ඒ විස්තර. ඉතින් මට මම ගැන හිතනවා නම් මට ඒතරම් දරුමක් නැහැ. මම හැමතිස්සේම බලන්නේ එකම දෙයයි, හිත දිහා බැලීම පමණයි මම කරගෙන යන්නේ. අනිත්‍ය බලනකවත් අනිත්‍ය දුක්ඛනාත්ම බලන එක මම කරන්නේ නැහැ. මොකද හේතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හිත දිහා බලාගෙන යනකොට ඒක ඉබේම පෙනෙන දෙයක් හැටියටයි මම සලකන්නේ. මොකද හේතුව කියන්නේ දැන් අපි භාවනා කරගෙන යනකොට හිත ඉස්සෙල්ලාම වෙන්නේ සංසුන් තත්ත්වයකටපත් වෙන එක. ඒ සංසුන් තත්ත්වයකටපත් වෙලා ඒ තත්ත්වේ දිගටම යනකොට ඒක තේරෙනවා ඊට පස්සේ මේක ඉබේ සිදුවෙන දෙයක් කියලා. තොර ඉබේ සිදුවෙන දෙයක් නම් මේක මම කරන දෙයක් නෙවෙයි. හරියට අපේ ලේ ගමනාගමනය වගේ මම ලේ ගමනාගමනයට මගේ කිසිම දෙයක් නැහැ. ඒක ඉබේ සිදුවෙන දෙයක් හැටියට ඒක තමුන්ට වැටහෙනවා. ඒ කරගෙන යනකොට ඒ වැටහීම තවදුරටත් අපි කරගෙන ගියොත් එතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වැටහීමත් එතනින්ම මතුවෙන හැටියටයි. මොකද ඒක මට බලන්න යනවායි කියලා කියන එක උත්සාහයෙන් කරන දෙයක්. ඒක දැනීම හැටියට සලකනවා. ඒ කියන්නේ පාඩකට පාඩම් කරනවා හරි පරණ දැනීමක් ඇති කරගන්නවා වගේ කියලා මට හිතෙන්නේ. ඉතින් මම හැමතිස්සෙන් බලන්නේ එකම දෙයයි, සිත දිහා බලාගෙන ඉන්නේ. ඒ සිත දිහා බලාගෙන ඉඳෙද්දි ඒක සිත ඉතාම සංසුන්වත්වයකට පත් වුණාම ඇති වෙන මතු වෙන දේවල් තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සේන මහත්මයා වගේම තමයි මමත් හුඟක් කලාවට සිත දිහා බලන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. බොහෝ වෙලාවට මම මෙනෙහි කරන්නේ බාහිර රූපයක් දැක්කොත්, එහෙම නැත්නම් මගේ ශරීරයේ රූප සාමාන්‍ය කෘත්‍ය කරනකොට, මුත්‍රා කරනකොට මම බලනවා මේ සුද්ධාෂ්ටකය, මේකේ වතුර යනවා වගේ ලෝකෙට එකතු වෙනවා. ඒ වගේම මගේ ශරීරයේ කවදා හරි දිය වෙලා මේක අනිත්‍ය වෙලා දුක් වෙලා අනාත්ම වෙලා කවදා හරි ලෝක මේ සතර මහා ධාතුවට එකතු වෙනවා කියලා. එතකොට මම හුඟක් වෙලාවට කරන්නේ හිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. ඒ එන ආපු වෙලාවට ආපු නිසා හිතට යම්කිසි ක්‍රෝධයක් ආවද, හිතට යම්කිසි ඝට්ටනයක් ආවද, ඒක දෙතේරුම් අරගෙන ඒකට හැමම යඳිනවා. ඒ විදිහට බලාගෙන ඉනකොට එතකොට එළියේ යම්කිසි දෙයක් තියෙනවනම්, යම්කිසි රූපයක් තියෙනවනම්, ඒ එළියේ තියෙන රූපේට මාගේ සිත තුළ දාගත ප්‍රඥප්ති නිසා අපි මේ සංසාරේ යන බව තේරුම් අරගෙන, ඒ මගේ හිතේ මැජික් කාර්යය වගේ හදාගත්ත දෙයක් කියලා තේරුම් අරගෙන ඒ දිහා බලනෝ, ඇතිවීම නැතිවීම බලනෝ, ඒ විදිහට තමයි මම නම් තේරුම් අරගෙන තියෙන්නේ. ඒ වගේම ආනාපාන සතියටත් මූලකමටහන වගේ වශයෙන් මම සමුගක් වෙලාවට පාවිච්චි කරනවා. ආනාපාන සතියේ උදේ ඇතිවීම නැතිවීම, උදේ වේ වගේ ඇතිවීම නැතිවීම දැක්කහම ඒකෙත් තේරුම් ගන්නවා ටික ටික වෙනස් කියලා. එකවරක් හුස්ම ගත්තොත් තීලංග හුස්ම ඊටත් ඇදී වෙනස් කියලා ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකෙත් මුල මැද අග තේරුම් ගත්තම හුඟක් වෙලාවට අග ගැන තේරුම් ගන්න පුළුවන්. හුඟක් වෙලාට ඒක වැය වෙලා එනකොට ඒ දිහා බලන්න පුළුවන්. ඉතින් මේ හැමදේම දිහා බලාගෙන භාවනා කිරීම තමයි කරන්නේ. අනිත්‍ය දුක් අනාත්ම කියලා නම් බාහිර රූපයක් දිහා බලනවා මිසක් එහෙම විශේෂයෙන්ම භාවනාවක් කරන්නේ නැහැ. තේරුම් ගන්න. ආ තිරුවන් සරණයි. මම වෙන්ට දෙනේ දැලුවද මට ඊළඟට කතා කරන්න. ඔව්. ආ ජුඩ්ඩා ගින්ද මල්ලේ. මම වෙන්ට දෙනේ තිරුවන් සරණයි සියලු දෙනාටම. මමත් මේ මම මේ පොතේ දැනීම නම් මට සම්බන්ධ කරගන්නේ නැහැ. මම ඒක දැනීමෙන් අපි ඒකෙන් දැනීමෙන් යම්කිසි අවබෝධයක් වෙලා තියෙනවනේ දැන්. ඒකකොට ඒක නිසා මම පොත නම් සම්බන්ධ කරගන්නේ මේ සංස්කාර විඥාන මේවා තේින්නේ නැහැ ඇත්තටම මේ දැන් මේ චිත්තක්ෂණ කියලා ඒවා පේන්නේ නැහනේ. ඒවා අපිට ඕලාරික වශයෙන් දේවල් විතර අපිට පේන්නේ අනිත්‍ය වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. පුංචි කාලේ හිටියා දැන් නැති වෙනවා. දැන් ආපහු ඒ විදිහට මොන දේ බැලුවත් අනිත්‍ය පේනවා විශාල වශයෙන් ඕලාරිකයෙන්. නම් සියුම් විදිහට දකිනකොට හැමදේම දැන් මේ පුංචි එකනේ ලොකු වෙනවා කියන්නේ ඒක අනිත්‍යම තමයි. අනිත්‍ය වශයෙන් තිබ්බනම් ලොකු වීමක් වෙන්නේ නැහැ. මේක කොහොමත් එක විදිහටම තියෙන්නේ. මේකෙන් ඉඳ අඩියක් තියලා අඩියක් ගන්නකොට මම විතරම මටම සම්බන්ධ කරන්න බලනවා මේ දැන් අතන ආවා එතන ඉවරයි. එතකොට එතන ඒ කාලයත් අනිත්‍ය වෙලා ගියා. දැන් මේ තප්පරේ අනිත් පැත්තට ආපහු වෙන තැනක ඉන්නේ. දැන් ඒ විදිහට තමයි මම ගොඩක් බලන්නේ මේ සිටිවිලි දිහායි සිතයි දිහා තමයි මම බලන් ඉන්නේ. දැන් මේ සිත මායාකාරයක් කියලා නේද? දැන් මට සැප වේදනාවක් ඕන නම් මට සැප සිටිවිල්ලක් උපදවාගෙන සැපෙන් ඉන්න පුළුවන්. නැතනම් දුක් සිටවිල්ලක් උපදවාගෙන දුක ඕගාලා උපදවාගෙන ඉන්න පුළුවන්. එහෙම නැතිව උපේක්ඛාවට පත් වෙලා එහෙම මේ ප්‍රපංච කරන්නේ නැති ඉන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට මේ හැම වෙලෙම බලනකොට මේ නිත්‍යව පවතින දෙයක් නෑ. මොකද සැප සිටවිල්ල උපදවාගෙන අපිට සැපසේ හැම වෙලෙම ජීවත් වෙන්න බෑ. ඒක උත්සාහයෙන් තියාගෙන හිටියොත් විතරයි ඒක තියෙන්නේ. උපදවාගත්තු සිත මේ මොහොතකින් නැතිවිලා යනවා. ඉතින් ඒ වාගේ තමයි බලවත් මහත්මයා මම මේ දුක් මේ අනිත්‍ය කියන එක මෙනෙහි කරන්නේ. මේ විශේෂ භාවනාවකදී නම් මම මෙනෙහි කරන්නේ. මම හැම වෙලේම මේ විදිහට තමයි හිතන්නේ. මම වැරදියක් කිව්වනම් නිවැරදි කරන්න තිරුවන් සරණයි කියලා දෙනවා. තිරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. අද ඇත්තටම මේ කවුරු උංගා බොහෝ කල්පනායි කරන විදිහ කියන්නේ කතා කරන්නේ. ඉන්ද බොහොම පිං මම ගෞරවයෙන් යොමු වෙන්න කැමතියි දැන් අනුෂ මහත්මියටත් ඊට පස්ව කුමුද මහත්මියටත් යොමු වෙන්න කැමතියි. අපිට කියන්න ඕගොල්ලෝ කොහොමද අනිත්‍ය කියලා දෙයක් භාවනා කරනවා. බැලුවත් මහත්මයා ඔබට ප්‍රශ්නයක් තියෙනවද? ඔව් මහත්මයා. මම කතා කරන්නද? එහෙම කතා කරන්න පොඩ්ඩක් මයික් එක ළඟට එන්න සද්ද නම් අඩුයි හරියට. දැන් ඇහෙනවද? දැන් හොඳයි. දැන් චුට්ටක් හොඳයි කතා ගන්න. හෙළුවන් සරණයි හැමෝටම. දැන් මම අනිත්‍ය කියන දේ දකිනවා ඕලාරිකවත්. ඒ කියන්නේ ගොරෝසු විදිහටත් දැන් මෙතන අනිත් කල්යාණ මිත්‍රයෝ සාකච්ඡා කරපු විදිහට මේ අවත රූපයක් දැකලා එතන තියෙන අනිත්‍යභාවය දකිනවා. හැබැයි මට තේරුණා මේ ඒක දැක්ක පමණින්ම මේ කාලයගේ ඇවෑමෙන් මට තේරුණා දුක සංසිඳින එකක් අඩු වෙන ප්‍රමාණයක් දකින්නේ නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් වෙලා ඒ කියන්නේ හිතුවට ආයේ මේ මොනවා හරි දුකක් ඇති වුණාම ඒක දුක ටැග්ගාලා නැගිටලා යන ස්වභාවයක් තිබුණා. ඊට පස්සේ මට මම භාවනාව පුහුණු කරා. එතකොට ඒක තුලින් අර මේ සේනක මහත්මයා කිව්වා වගේ මම අනිත්‍ය දකින්න පටන් ගත්තේ ඇත්තටම සිත කියන දේ බලාගෙන ඉඳිමින්. ඉස්සෙල්ලාම ඕලාරික විදිහට ගොරෝසු විදිහට සිතුවිලි ඇවිල්ලා ඒව වෙනස් වෙනවා, ඇඟේ රිදිලි ඇවිල්ලා ඒව නැති වෙනවා, ඊට පස්සේ සංඥා එනවා, රූප මනෝ සංචේතනාවලින් එනවා, ඒක ඔක්කොම වහගෙන හිටියත් මනසෙන් රූපම ඇවිලා ඒව යනවා. ඊට පස්සේ ඒ අනිත්‍ය බලමින් සිටියා. ඊට පස්සේ ඒක තව සිනුදු වෙලා ඊට පස්සේ දකින්න පටන් ගන්නවා මේ ඇඟේ නිකන් වයිබ්‍රේෂන් ක්වොලිටි එකක් ඒක ඇත්තට. මේ කියන්නේ මේ බින්දි බින්දි විනාශ වෙන පොඩි පොඩි වයිබ්‍රේෂන් ක්වොලිටි එකක්. ඇත්තටම සිත වයිබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි යම් කිසි දෙයක් අවබෝධ වෙන්න පටන් ගන්නෙ. මම දකින විදිහට මේ මෙතන කෙනෙක් නැහැ කියන එක නේ. ඒ කියන්නේ සිතම ඒ බලාගෙන ඉන්න සිතක් වයිබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඇතුළට සියුම් සියුම් සියුම් යන්න. ඉතින් මං හිතන්නේ මේ ඕලාරික ඉඳලා ඇතුළට යන මාර්ගයක් තමයි මම දැන් අනිච්ච කියලා මම දැන් දකින්නේ. ඒ තියෙන සියුම් සිතේ ভাইබ්‍රේෂන් එක. ඒතකොට එතන මේ අර ගොරෝසු විදිහෙන් ගිහින් සිනුදු වෙලා එතන දකින අනිච්චය තමයි මම ඇත්තටම දකින්නේ ලොකුම දුක්ඛය කියලා. ඒ දුක්ඛය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. එතන මම කියලා දෙයක් නෑ. හේතු නිසා ඇති වෙලා නැතිවෙමින් යන මහා වේගයෙන් ගලන මේ ගඟක් හා සමානයි කියන එක. තෙරුවන් සරණයි. හරිද මන් දන්නේ වැරදි නම් සමාවයි. තෙරුවන් සරණයි. මට නැවත මතක් කරන් තියෙන්නේ දැන් ඔබතුමිය ඔය කියපු ඔක්කොම මම කියනවා වැරදි කියලා. පිළිගන්නවද කිව්වට? භාවනා කරලා ඔබතුමියගේ හැකියාව මත ඒ ලැබපු දෙයක් ඒ ලබන දකින්න දේ සත්‍යක්මයි. තමන්නේ දැක්කේ ඒ දැමුදම දැහැවෙන තේ තමන්ට යමක් තේරුණා නම් ඒක සත්‍යක්මයි. ස්ථිරජ බව සත්‍යක්. ඒක පසුව තව තේරුම වෙනස් වෙයි තමන්ට. ඉතින් ඒකයි මේ වෙනකොට මට තේරෙන්නේ මේකයි දකින්නේ මේකකින් දෙයක විරත් කෙනෙක් මේ ලෝකෙ තේරුම් ගන්න තියෙන දේ සමග වෙනස් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මම නම් කතා කරපු හැම දෙයක්ම කියපු දේවල් හැමෝම මේ බොහොම නමස්කාර කරලා පිළිගන්නේ මේ සංසාර ගමන නිමා ගන්න උත්සාහ කරන මේ කඩන මිත්‍රයෙක් කතා කරන ලැබීම කොච්චර වාසනාවන්ත. ඒකෝල මේ කරන ක්‍රියාව තුළ දකින්න දෙන්නේ මේ කියන්නේ. ඉතින් ඒක තව කෙනෙක් දකින්න විදිහෙම ඒකට පැරලල් වෙන්න ඒකම දෙ වෙන්න ඕනේ නැහැ. ඉතින් සාදු සාදු බොහොම හොඳයි. මේ මම කුමුදු මහත්මියට කියවෙනවා. තෙරුවන් සරණයි. මම මේ අනිත්‍ය මට නිතරම පෙනෙන්නේ තියෙන්නේ. මොකද මම ඉතින් වැඩ කරන ස්ථානයේ මට තේරෙනවා දවසින් දවස එක එක පුච්චලියා විශේෂයෙන්ම කෑම ගන්න විදිහට තමයි එයාගේ ජීවිතේ නැති වෙගෙන යන්නේ. ඉතින් ගොඩක් හැමදාම මට පේනවා මේ ඒක මටත් වෙනවා කියන එක නිකම්ම මගේ හිතට එනවා. මොකද කනබුන ආහාර ටික නැති වෙච්ච ගමන්ම මේ පුද්ගලයාගේ ඔක්කොම ශක්තිය නැති වෙලා යනවා. එක එක දවසට මම එක එක්කෙනා දිහා බලාගෙන ඉන්නේ. මම දැන් එක ලේඩි කෙනෙක් දිහා බලන් ඉන්නේ. යා ක්‍රැන්බරි ජූස් ටිකක් විතරයි ගන්න දැන් සති දෙකක් තිස්සේ. මම හිතන්නේ තව සති දෙක තුනක් යනකොට එයා කන නැති වෙලා යනවා. ඉතින් මුළු සියලු සත්වයටම මේක තමයි වෙන්නේ. ඒක නිසා මේ සංඥා ගන්නවාරවා මේම ඔක්කොම දේවල් අපේ අවිද්‍යාව නිසා තමයි වෙන්නේ. ඒකත් අවබෝධ වෙනවා මේ දිහා බලන් ඉන්නකොට. එක්කෙනෙක් නෙවෙයි ඉතින් විශාල පිරිසක් මේ සමහර කට්ටිය ඉන්න හොඳට ඇවිද ඉන්නවා. පහමාරට කෑවා හයට හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරෙනවා. ඒවනි තත්ත්වයක් තුළ අනිත්‍ය නිතරම පේනවා. මම ඇත්තටම භාවනාවට ගියාම කිසිම දෙයක් හිතන්නේ නැහැ. අර මොකද මගේ යටිහිතේ අරක තියෙනවා. මේක තනිකර කිසිම තේරුමක් නැති දෙයක්. මොකද කිසි කෙනෙකුට අවුරුදු හොඳටම වැඩියෙන් 110ක් ඉන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් 100ක් කනපු අය දෙන්නයි තුන්දෙනා ඉන්නේ. ඉතින් ඕක නිතර නිතර බලනවා නම් මම හිතන්නේ ස්වභාවයෙන්ම මට ඒක පිළිලා පෙනෙන නිසා මම හිතන්නේ මම මේ මොකදද පොඩි වෙලාවයි එතකොට මේ දේ නොපෙනී තියෙන්නේ. එතකොට මේ ඇඟවල වල මේ අනිත්‍යකර ගොඩක් වයසට යන අය දැන් නිකන් හරීම හැම එහෙම හරීම ගොරෝසු වෙලා සමහර අයගේ කබරන්ගේ හැම වගේ. එතකොට ඇස් එහෙම රන් අර ඇස් ඇතුළ එහෙම ඇහි පියල්ල එළියට ඇවිල්ලා තියෙන්නේ. රතු පාට ටික තමයි පේන්නේ. එතකොට මට සමහර වෙලාවට කැතත් හිතෙනවා අර ඒගොල්ලෝ දකින්නකොට. මොකද අඟ ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා නිකන් රූට්ස් වගේ. ඒ තම මොකද වයසට. එතකොට අර නියපොතු කපන්නත් වෙනම එක්කෙනෙක් එන්න ඕනේ. ඒවා ඔක්කොම හරිම තද වෙලා ඒ නියපොතු කපන ඒ නර්ස් එන්නේ අඬුවක් කරා. මොකද දැන් අරවා දැන් අර මේ විනාශයට පත් වීලා දැන් එතකොට හිතනවා අර චූටි ළමයෙක් ඉපදෙනකොට එයාගේ නියපොත්ත කඩන්න පුළුවන් අපිට ඇඟිල්ලේ. එතකොට ඉපදිච්ච ගමන් ළමයාගේ ඉඳලා 1, 2, 3, 4 දැන් 90ට 95ට විතර යනකොට මේව ඔක්කොම ගිහිල්ලා අභාවයට. එතකොට ඉතින් පොළවට පස් වෙන ගානටම තමයි එන්නේ. ඒ පාර මොකද ඉතුරු ටිකට මේගොල්ලෝ කැම නැති කරගන්නවා. මොකද ඔය අර ක්‍රැන්බරි ජූස් විතර බොන ලේඩියාට මැරෙන්නම ඕන කියලා තමයි යා විත්තලම කන්න බොන්නේ නැහැ. මොකද එයාට ස්වභාවයෙන්ම තේරෙනවා මේක වේදනාවක් කියලා. ඉතින් මේ ගැන හිත හිත යනකොට අමුතුවෙන් දෙයක් හිතන්න ඕනේ නැහැ භාවනාවේදී. කිසිම දෙයක් හිතන්න නැතුව හිත නිකන් තියන් ඉන්නකොට මොකද කිසිම දෙයක් හිතන්න නැහැ මෙතන. මොකද මේ සාමාන්‍ය මුළු සියලු සත්‍යයෙන් පොදු දෙයක්. ඉතින් ඒ විදිහට තමයි මම බලන්නේ උත්තරනේ. බුදුසරණයි බොහොම බොහොම පින් කොහොමද මහත්මේ මේ එකකම අද මේ හැම දිනම කතා කරන දේවල් අහන් ඉන්නකොට විචේක අපිට මේ තව තව භාවනාවට යොමු වෙන්න නිබ්බිදා ඇති වෙන දේවල් කිය වෙනවා. මේ තව නොන්දු වෙන දේවල් කිය වෙනවා. ඒ වගේම සම්මාදිට්ඨියක් ඇති කරගන්න නම් කොහොමද එතෙන්ද යන්න ඕනේ කියන දේ කියුණා. බොහෝ ප්‍රතිවලින් බොහෝ දේවල් කියන භාවනාවන් කරනවා කියන්නේ මොකද්ද? ඔය දක්කම දේව දැනගත්තා වුණාට ඒ ඔක්කොම පස්සේ තියලා භාවනාවට නිකම්ම වාඩිලා ඉන්නවා භාවනාවෙන් දකින්න ඕනේ දෙයක් මේවා කියන බව කියුණා කීප දෙනෙක් ගිමසේන මහත්යතුළු. ඉතින් හැමදේටම අනේක වැඩපින්. ඉතින් මම නැවතත් මුලටම යනවා පද්ම මහත්මියට. පද්ම මහත්මිය දැන් ඔබතුමියත් සවන් දුන්න මේ සියලුම කීප දේවල් තවදුරටත් අපි අද මේ මාතෘකාවෙන් හිමු අපි කුමක් දැනිටේ කියලා දකිය යුත්තේ ධර්මයේ තේරුම් ගැනීම සමග මෙතනින් එහාට. ඉතින් ඊට පසුව ගෞරවයෙන් ආරාධනා කරනවා කමල් මහත්මයාටත් වසන්ත මහත්මයාටත් මම මේ තුන් දෙනා ගෲප් සෙට් එකට යන්න. හොඳයි මම කතා කරන තුන් දෙනා කතා කරන්න. පද්ම මහත්මිය තිරුවන් සරණයි. විශාල පොතක් කියවුණා. බොහොම වටිනා අදහස් ලියතාව. එතකොට සාමාන්‍යයෙන් ඉතින් මේක එක අපහසු තමයි. දැන් එක තැනකදී කියුණා හරි මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බ ධම්මා පවත්තම්ති සියලුම ධර්ම මේ කියන්නේ අටලෝ ධම්මනේ සුද්දාෂ්ටක කියන්නේ පටවිය මේවා දේවල් නෙමෙයි. මේවා මේ ගති ස්වභාව ගති. එතකොට ඒව එකතු වුණු තැනක විතරයි රූපයක් පෙනෙන්නේ. ඒ රූපයක් පෙනෙනවයි කියන්නේ වර්ණයක් විතරයි පෙනෙන්නේ. ඇහැට දකින්නේ වර්ණයක්. ඒ දැක්කනම් යම් කිසි දෙයක් එවෙලෙම නැති වුණා. දැන් මේ ධර්මය මේ විදිහට පවතිනවා. ඒක තියෙන්නේ නැහැ එකක්වත්. ඒව පවතින දේවල්. එතකොට අනිත්‍ය දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බමුණෙක්ගේ ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් බුදුනේ කොහොමද කියලා හැමම මුකුත් නොකර හිටියයි කිව්වා. ඒ මුකුත් නොකර හිටීමෙන් බුදුනයි කියන්නේ නොකර ඉන්නකොට තමන් සොයන දෙයක් තිබුණා. තමන් සෙව්වා ඇයි මේ උප්පත්තිය ලැබෙන්නේ? මොකද දන්නව මේ උපත ලැබීමෙන් ජාතිය ලැබීමෙන් තමයි අපිට මේ දුක ඇති වෙන්නේ කියලා. ඉස්සර වෙලා දුක ගැන අවබෝධයක් තිබුණා. ඒ වගේම දුක ඇති වෙන්න හේතුව ජාතිය බව දැනගෙන හිටියා. මේ පසුබිම සමගයි කිසි දෙයක් නොකර බලාගෙන හිටිය කරන භාවනාව තියා. ඒක නිසා තමයි Tamanta වැටහෙන්න ගත්තේ අහා මෙන්න මේක තමයි තියෙන්නේ මේ වෙන කවදා කිසි කෙනෙකුට නොවිසු නොයසු දෙයක් තමයි මිරිඟුව දැකීම. මෙන්න මේ මිරිඟුවට අසු වීම නිසායි මේ මිරිඟුව පස්සෙන් දැන් මෝහවත් මිරිඟුව පස්සෙන් ගිහිල්ලා තමන් විනාශ වෙනවා ජලය තියෙනවායි කියලා හිතාගෙන ගිහිල්ලා. එතකොට අපිත් මේ මිරිඟුව හරියට වටහා ගත්තේ නැත්නම් මේ මගේ ඉදිරියට එන රූපේ එහෙම නැත්නම් මේ තියෙන රූපය තියෙන දෙයක් නෙමෙයි කියන එක මගේ මේක තියෙන දෙයක් නෙවෙයි මේක පවතින දෙයක් මේක නිතරම වෙනස් වෙන දෙයක් උපණය වෙන දෙයක් කියලා මේ ටික මගේ පසුබිමේ තියෙනවා. ඒ කියන්නේ ධාතු වෙනස් වෙන බව නිතරම ධාතු වෙනස් වෙන බව මම දන්නවනම් ඊළඟට මට රූපය ගැන රූපයට ඇලෙන්න දෙයක් නැහැ. මට මම ඒක දන්නවා. නමුත් මම ඒක දැක ගන්න ඕන. මේ දැක ගන්න එක තමයි හරීම අමාරුව තියෙන තැන. මේ එතකොට මේ ඒ රූපයෙන් මම මට මිදෙන්න නම් මම රූපයේ සත්‍ය දැනගත්තාම මට පේනවා එතන මණිකක් ආවත් අසුචි ගොඩක් හම්බ වුණත් වායුව ටිකක් හැපුණත් මේ හැමතැනම තියෙන්නේ රූපයක් බව. ශබ්දයක් ඇහුණත් ගන්ධයක් මේ කොයි විදියට ආවත් එතන තියෙන්නේ සතර මහා ධාතුවේ කොටසක්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙන බව මම 100%ක්ම දන්නවා. මේක දැක ගන්න ඕන මට. එතකොට මම වාඩි වෙලා මේ වාඩි වෙන්න මොන්නේ නැහැ. දැන් වැඩ කරන ගමනොත් මට ඇති වෙන සිත් දකින්නවා. එතකොට තවත් මෙතන උදා වුණු තවත් එකක් තමයි මම දකින් දැන් අර මහත්මෙක් කිව්වා මේ මගේ ඇති වෙන සිත් වල තියෙන්නේ තරහද, ද්වේෂයද, ලෝභයද කියලා. මොකද ඇති වෙන හැම සිතකම වගේ තියෙන්නේ හැම සිතකම තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ යන්තම් හරි. මම මගේ කියලා ගන්න එකම. එතකොට ඒක මම දකින ඒක මම දැක ගන්නවා. මොකද ඒක මට පිටින් දැක ගන්න බැහැ. මගේම ශරීරයට බැහැලයි මගේම සිත් දිහා බලනකොට මට මේ සිතුවිලි එනකොට මට හිත මගේ සිත ගැන මම කලකිරෙන්න ගන්නවා. සත්‍ය වශයෙන්ම ඇයි මට ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ? ඇයි මට තරහක් හිතෙන්නේ කෙනෙක් එක්ක? මෙතන තියෙන සතර මහා භූත රූපයන් මං වගේම දුක් විඳින මං වගේම මුලා වුණු කෙනෙක් දෙයක් එක්ක ඇයි මට මේ වගේ සිතුවිලි එන්නේ කියලා මම සිතට ඒ වෙලාවේදී කියලා දෙනවා. කලකිරීමෙන් යුක්තව මම ඒක කියලා දෙනවයි කියන්නේ මම කතා කරන්නේ නැහැ සිතත් එක්ක. ඒ සිත මම දකිනවා මේ කරන එක වැරද්දක් බව. මේ සිදුවීම නිසා මම සංසාරයේ දුක් විඳගෙන ගමන් කිරීමක් කරන බව සිතට පැහැදෙනවා ඒ වෙලාවට. ඒක අපි වචන පාවිච්චි පරිවචන නැහැ. ඒක නිසා එතකොට මම දැක ගන්නවා නම් අනිත්‍ය දැන් වාඩි වෙලා භාවනා කරනකොට නිකන් බලාගෙන හිටියට මේ පසුබිම නිසා මම මේ දැන් ධාතු ආයතන මේ ස්කන්ධ මේ ගැන ඉස්සර වෙලා මට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒක හරියටම පැහැදුනේ නැති වුණත් ටික ටික පැහැදිලි වෙමින් යනවා. මේව දකින්නේ පිටින් නෙමෙයි. පිටින් දැකගත්තට කමක් නැහැ. පිට මේ ඇතුළේ නොවෙයි පිටකින් දෙකෙන්ම දකින්න පුළුවන්. එතකොට එහෙම කරගෙන ගියාට පස්සේ මේව දැකගන්නේ තමන් තුළින්. මම තමන්ගෙන් දැකගෙන යනකොට මට මේ මම ඒකවට අන්තිමටම දකින්නවා මේ අනිත්‍ය දෙයක් නිත්‍ය කියලා දකින්න තැන නිකම්ම මේක ඉතිකිනවා මම කියන දතිය ඇති වෙනවා. ඒක මොකද නිත්‍ය කියලා දකින කෙනෙක් ඉන්න ඕනනේ. එතකොට මෙන්න මේ මම එහෙම නැත්නම් මගේ කියලා හිතෙනවා. ඒක නිසා තමයි මෙන්න මේ මම මගේ කියන දැක්ම නිසායි අපි දේවල් වලට ඇලෙන්නේ ගැටෙන්නේ. මේක දැකගෙන යනකොට එතකොට අනිත්‍ය දුක්ඛනාත්ම දැකගෙන යනකොට අපිට තියෙන මේ කැමැති අකමැති බව හැරෙද්දී අනිත් සියරම කඩා වැටෙනවා. කලකිරීමෙන්ම මම බිමගෙන වැටෙනවා. ඒක තමයි තෙරුවන් සරණයි ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ මම කමල් මහත්මයාට ඊට පස්සේ ආරාධනා කළේ නේද? ඊට පස්සේ වසන්ත මහත්මයා. තෙරුවන් සරණයි. මම සුදීකා නේද? කතා ගන්න ලැබුණා. හොඳයි. මම සාමාන්‍ය කරන හැටි කියන්නම්. දැන් එළියේ රූපයක්. දැන් අපි කියමු එළි රුපියක් කියපම શબ્දයක් શબ્දයක් ඇහුණා කියමුකෝ. දැන් භාවනා කරන වෙලාවක නම් શબ્දයක් ඇහුණා නම් බලන්න එකපාරටම දැන් ඒ කපුටේ කෑ ගැහුවා නම් එකපාරට අපිට මගේ මන ඇතනේ ධම්ම ඇතනේ හැදෙනවා පින්තූරයක් කපුටේගේ පින්තූරය. ඒක දැක්කම ඒ වෙලෙම මම කල්පනා කරොත් මේ මට ඇහුනේ શબ્දයක් විතරයි. ඒ වුණාට මම හදාගත්තේ පින්තූරයක් හිත ඇතුලේ. ඒක එයා ඒ සතා ඉලියේ ඉන්නවා කියලා තමයි මම හිතන්නේ. බලන්න එතකොට ඇත්ත වශයෙන් ඒක නිරෝධ වෙලා යනවා නේද මම මේ හිතපු ගමන්. ඒක ඇත්ත තේරුණාම. හොඳ ඒක විදියක්. එතකොට දැන් වේදනාවක් ඇත්ත වශයෙන් ශාරීරික වේදනාවක් ඇති වුණොත් එහෙම දැන් තනියක වේදනාවක් කියන්නේ. ඇයි වේදනාව හැදෙන්නේ? වේදනාවක් ඇති වෙන්නේ. වේදනාව හැදෙන්නේ ස්පර්ශය නිසා. එතකොට ඒ ස්පර්ශය කියන එක මොකද්ද? ඒ චෛතසිකයක්. ඒක ඔක්කොම ඇතිල නැති වෙන ධාති. නාමයක්. නාම රූප වලින්. එතකොට දැන් බලන්න වේදනාවක් හැදුනහම ඒක හැදෙන්නේ කායයතනේ. වේදනාව ඇති වෙන්නේ. හැබැයි ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ නැත්නම් ඒක බලන්නේ මන ආයතනේ. මන ආයතනේ ධම්මායතේ හදා ගන්නවා ඒ ධනිය. ඒකට ධනිය පෙන්වන්නේ මේ ධනියක් පෙන්නවා වේදනාව තියෙන ධනියක් පෙන්නවා මන ආයතනේ ධම්මායතනේ. මන ආයතනේ. මනෝ විඥානේ. එතකොට ඒක තේරුම් කරලා දුන්නහම හොඳට ඒක මේක විදර්ශනාව ඇත්ත වශයෙන් ඒක තේරුම් කරපුවාම ඇත්ත වශයෙන් ශරීරයෙන් කාය ඇතුලෙන් එන දැනෙන වේදනාව මන ආයතනෙන් අරගෙන ඒක සම්මායතනෙන් හදලා ආපහු කකුලක් පෙන්නලා මට කියනවා කකුලේ වේදනාවක් තියෙනවා කියලා. ඕක පෙන්නපුවාම ඒක නැති වෙලා යනවා වේදනාව. ටිකක් වෙලා යනකොට ඒව නැති වෙලා යනවා. ඒක වරින් වර පෙන්න ඉන්නකොට නැති වෙලා යනවා. හොඳයි චිත්තානුපස්සනාවක් නුඹ හොඳයි මේ ඉන්නකොට යම් කිසි හිතක් ඇති වෙනවා. මොකක් හරි දෙයක් ගැන කල්පනා කරනවා. එතකොට ඒ කල්පනා වෙච්ච එක මම බලන්න ඕන. බලන්නේ ඒක මේ මම හදාගත්තේ පංච උපාදාන ස්කන්ධයක් නේද? මේ පරණ දෙයකට පෞගිය දෙයක් අරගෙන මම පංච උපාදාන ස්කන්ධයක් වෙනසට හදාගත්තනේ දුකක්. ඇයි මේ මොකද්ද කරේ මේ? මගේ චෛතසික චිත්තසික වලින් තමයි නේද මේ හදාගත්තේ මම. ඕක පෙන්නපුවම එතකොට ඒව නැති වෙලා යනවා. අනුබල ඒවා නිරෝධයක් එකතන තියෙන. එතන ඇති වෙන නිරෝධයක්. එතන ඒ ඇති වෙන දේ නැති වෙලා යනවා. ඒක පෙන්නපුවාම ඒක ඇත්ත පෙන්නපුවාම නැති වෙලා යනවා. හේතුව දැක්කම. අන්න ඒ විදිහටයි මම කරන්නේ. තෙරුවන් සරණයි. හොඳයිද නැද්ද දන්නේ නැහැ. තෙරුවන් සරණයි. මෙහිමයි දැන් අපි හැමෝම හිතද පෑහින් සාකච්ඡා කළා මේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම මේක මේ අපි මේ හැකින විදිහ ඒක පංචපාදන සංදේශ කන්දියක මොකක් සබ්ජෙක්ට් ක්‍රියේටියක් කරගෙන යනවා ඒක හත ගන්න විදිය කීප දෙනෙක්ම සාකච්ඡා කළා හිත දිහා බලන්නේ විදිය මම මේ සාමාන්‍යයෙන් පටන් ගන්නකොට පටන් ගන්න ඒ විදිහ තමයි ඇත්තටම මොකද ඒක තමයි බේස් එක. ඒ කියන්නේ දැන් අපි බැලුවොත් එහෙම දැන් අපි මගේ අපි මේ පටිසමුපාදී ඇතිවීම සහ නැතිවීම කියන දෙකම තුලින් තමයි අපිට කියන්න පුළුවන් මේක ඇතිවීමක් සහ නැතිවීමක් කියනවා. නමුත් ඒක ඒ පරිස්සම්පාද ධර්මයක් එක බලනකොට පැහැදිලිව පේනවා මේ ඇසක් උපදිනවා කියලා කියන්නේ අපි හිතමු දැන් රූපයක් දකින්න කියලා. දැන් ඒ රූපය කියන්නේ ඕලාරික රූපී විතරක් නෙමෙයි. ඒකට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය අරහම අපි දැනගන්නේ රූප රූපය. ඒකෙන් ශබ්ද රූපය ඒ විදිහට. ඒතර ඒ රූපයක් දැන් සමහර මහත්ත්වයක් කියලා කියන සබ්දයක් ඇහුනහම අපි රූපයක් ඉන්නේ. සුවඳක් ආවම කේක් කැලේ නම් ඒ සුවඳක් විතර ඒ තුලින් අපි හිතේ හදාගන්න රූපයක් තියෙනවා. ඒ හිතේ හදාගන්න රූපේ දැන් භාවනා කරනකොට දැන් හිතේ හදාගත්තේ මම කියලා කෙනෙක් ඉන්නවා. මම ඒකෝර දැන් සක්කාය දිට්ඨි දුරු කරන්න නම් මම නැති වෙන්නේ. හැබැයි මම නැති කරලා ඉස්සල්ලාම සක්කාය දිට්ඨි දුරු කරන්න බෑ. ඒක නිසා මම දැන් මට හිතුවා මට දැන් මේ කේක් කැලේ සුවඳක්. හැබැයි එතන මේ අර ස්මාජිය ගිරිරෙක් කරේ සතියක් කරේ සද්දේ එතකොට ඔක අපිට බෙදා ගන්න පුළුවන් කොට සීතේකට මෙහෙම දැන් මේ ශබ්දයක් ඇහුණා. හැබැයි අපි දන්නවා මේ ශබ්දය ඇහුනේ බාහිරට. ඒක දෙවෙනි පිටක් කියන එක එළියේ තිබිච්ච දෙයක් කියලා පුළුවතාව. මේ ශබ්දයක් ඇහුණා. ඒකදම මේ ශබ්දය දැන් එළියේ තිබිච්ච දෙයක්. ඊට පස්සේ ඒකට යනවා හිතට ඉතල මේ වෙනවා මේ හිතෙන් ඊට පස්සේ මේ හිතෙන් හදාගන්න. කොහොමද දැන් රූපයක් හදාගන්න? ශබ්ද මේ ශබ්දයට අනුකූලව රූපයක් හදාගන්න. අපි හිතමු හෙලිකොප්ටර් එකේ ශබ්දයක් කියලා. ඒක අදාසම්. දැන් මේ විදිහ. නමුත් මේ හදාගත්ත රූපේ කොහෙන්ද ආවේ? පෙර අද්දකීම. ඒක පෙර අද්දකීමක් දැන් මම ඒ කියන්නේ මම අතීතෙට ගියා. මම අතීතයේ දැකපු අහපු දැකපු දැනගත්ත දේවල් එකතු කරන හදාගත්ත මේ රූපය මම දාන එළියට දාලා කියලා ආවා. මේක තමයි කියන්නේ. හැබැයි මම ගිහින් බැලුවොත් සමහරක් ඒක තියෙනවා. තියෙන ශබ්දය එක ඉතින් ගියොත් ඒක තියෙනවා. තව මෙතනින් පේනවා පැහැදිලිවම එහෙනම් මේක මේ කොටස් හතරේ විජිතීම බාහිර ශබ්දයක් ඇහුණා ඒ හපු ශබ්දයේ එළියට ගම්මා ඊට පස්සේ ඒ හදාගත්ත දේ තමන් හිතේ හදාගෙන ඒක දැන් ඉදේ තියෙනවා කියලා එකන පිළිගත්තා ඒ පිළිගත්ත දේ ගැන දැන් ක්‍රියා කරනවා මොකද හිතනවා ඒ ගැන හිතන්න පුළුවන් ඒක දැන් මේ ශබ්දේ නිසා මට හරි කරදරයක් කියන්න පුළුවන් නැත්නම් මේ ශබ්දය හරි මිහිරි කියන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් ඔන්නෙන් එතකොට මොකද උනේ එතන හදාගත්ත දැන් දුක ඒ කියන්නේ ලෝභ ද්වේෂ කියා දෙක ඇති වුණා මෝහය තුරි. අන් මෝහය කියන්නේ එතකොට නොදන්නාකම නිසා. එතකොට මේක ගහමේ තියෙන විදිහට දැන් මේ වලට ඇති දෙයක් ඉති කරගත්ත කොහොමද බුදුජානක කියනවා ඒක හරියට දැන් අර මහත්මයෙක් කිව්වා මිරිඟුව. මිරිඟුව කියන එක නැති තැනක අපි කියනවා කියලා අපි අපි බලගත්ත දැන් ජලය කියන දෙයක් නෑ නමුත් හැබැයි ජලය කියවත් අපි දැනගත දෙයක්. ඒක හොඳට බලන එතනත් අපි මේ ධර්මයේ ලෝකෙට අහු වෙලා තියෙන ජලය. ජලය කියන තමයි පිළිගත්තේ. නමුත් ඒකත් මේ විදිහට බලන එකත් මේ ලෝකෙට මේක ඒකමත් හරි අනිත්‍ය නෙමෙයි. හරිම අනිත්‍යදම් බලනවා මේ ඉමස්කින් සති ඉදන් හොති. සෘතපාදී ඉමාස්කින් සති ඉදන් හොති ඉමාස්කින් අසති ඉදන් නොහොති ඒකවත් ඒ ධර්මයේ අනුව අපිට පැහැදිලි වෙනවා ඒ කැලින් කියනකොට මේක නැත්තම් එහෙනම් ඇත්ත කියන එක ඉපදුනා ඉපදිත නිසා මේක දැක්කා ඉපදුනේ කිසිවක් හේතු නිසාද මේ වගේ මේ හේතුත්‍යක් එකතු වෙලා එහෙනම් මේක නූපදන්න කියන තමයි මට ඒ වගේ තත්ත්වකින් තමයි මම හිතන්නේ භාවනාවේ සිරුවන් සරණයි දෙවන සරණයි මට මෙතන මේකට එකතු මට සමාවෙන්න වතාව දෙනවාට මේ මාත්‍යසි වගේ දැන් උත්තරම කියනවානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ඇස කන නාසය ඇස පාවිච්චි කරනවට වඩා හොඳයි ගිනි අඟුරක් අරගෙන ගිනි යකඩ රත් වෙච්ච යකඩයක් අරගෙන ඇහැට අනිනවන් කියලා කනට ඒ යකඩෙන් පත්ති යකඩකින් අනිනවන කියලා මේ ආයතන හැම එකටම ඒ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ කරන්න හේතුව උනේ අපි මේ මිරිඟුව පස්සෙන් යන එක නිසා ඒ දැක්කට පස්සේ ඊගාපට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනේ පින්දු සිද්ධාර්ථ මහතා කියලා තියෙනවා ගැහැවිය ඇස පාවිච්චි කරන්න එපා කන පාවිච්චි කරන්න එපා කියලා ඒ කියන්න හේතුව උනේ මේවයින් ගෙනල්ලා දෙන්නේ මේව තින්නම් සංගති පස්සෝ කියන එක ඒ තුනක එකතු වීම විපාකසිතක් ඊට පස්සේ පස්ස වෙනවයි කියන තැන තියෙනවා යමක් දැන් අපිට චිත්‍රයක් පේන්නේ ඒ චිත්‍රය තියෙන තැන චිත්ත යම්කිසි දැන් මම එළිය බලනකොට මට පේන්නේ චිත්‍රයක්. නමුත් මම එතන කෙනෙක් දකිනවා නම් අන්න පස්ස කරගත්තා එතන ඉන්න එක්කෙනා. ඒ එක තැනකට ගියා. එතනම නිත්‍ය ගතිය ඇති වුණා. චිත්‍රය නොදකිනකොට චිත්‍රයෙන් එකක් වෙන් කරලා ගන්නකොටම අපි මිරිඟුවට අහු වුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පද්මවන්නේ. මේ හොඳයි නැවත මම සේන මහත්මයාට අය අංශ මහත්මයට චන්ද්‍ර මහත්මයට යොමු වෙන්න. තෙරුවන් සරණයි. ඇත්තසේ බොහොම වැදගත් අදහස් ගොඩක් කියුණා. දැන් මෙතන මම හිතන ප්‍රශ්නේ තවමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි දකින හැටි නැත්නම් අපිට පේන්නේ නැති කියන එකයි මගේ පැන්නේ තවමත් ඒ මාතෘකාවයි කියලා අපි කතා කරන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට දැන් අපිට හැමතිස්සෙම භාවනාවකද මුලදී ලෝභදේශ නැත්නම් අපිට අරමුණු වලට සිත යනවා. ඉතින් ඒක ඒ යන අවස්ථාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කොහොමවත්ම පෙනෙන්නේ නැහැ අපිට. ඒක හින්දා අපි උත්සාහවන්ත වෙන්න ඕනේ සිත සංසුන් මට්ටමට පත් කරගන්න. සංසුන් මට්ටමට පත් කළා ඒ විතරක්මදී ඒක තවදුරටත් තහවුරු කරගන්න ඕනේ. ඒ තහවුරු කරගැත්ති අපිට ඒක අවස්ථාවකදී දැනෙනවා මේ සිත එකකට ලොක් වෙලා තියෙනවා වගේ. ඒක අරමුණකට ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි අපිට හතොසෙම පේන්නේ මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. ඒක අපි බලන දෙයක් නෙවෙයි. අර අවස්ථාව ආවහම සිත එක අර මොනද ලොක් වෙච්ච අවස්ථාව ආවම කියන අපිට එතකොට ඇස කන නාසය දිව ශරීරය මොළය කියන ඔක්කොම ක්‍රියාවිරහිතයි. ඒ කියන්නේ එකම අරමුණක සිත නිරායාසයෙන් ක්‍රියාවන ක්‍රියාකාරී තත්ත්වයකට තරම් අපි හිත පුරුදු කරන්න ඕන භාවනා කරති. මේ පුරුද්දෙන් පස්සේ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපිට පේන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මටත් හිතෙනවා සේන මහත්මයා කියපු දෙයට මම එකඟයි. මොකද මටත් ඒක තේරෙන්නේ මේ පරියංක භාවනාවේදී මනස තමයි අපි මේ කන්සන්ට්‍රේට් කරලා එතන අපිට අනිත් ආයතන වසාගෙන මේ මනසේ ඇතිවෙන මේ මනෝ රූප ඒවත් බලාගෙන ඉන්න එකෙන් හුඟක් දේ තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. මං හිතන්නේ ඕක ප්‍රායෝගිකම කරලා තමයි අපි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අර දැනුමෙන්ම විතරක් දැන් පොතක් කියවලා හරි දැනුමෙන් කියන දේ ගොඩාක් හොඳයි. නමුත් අර තමන්ගේ තුන් ඒ කියන්නේ දුක කියන එක තුනී වෙන්න හරි අපිට යම් කිසි දෙයකට ඇලෙන්නේ නැති ස්වභාවයක් හරි ඒක පුරුදු පුහුණු කරන්න පුළුවන් අපි තුලින්ම අපි දැක්කොත් මේ මොකද්ද මේ ක්‍රියාවලිය මේ නාමයයි මේ රූපයයි මේ විඤ්ඤාණය එකට ඒ කියන්නේ දැන ගැනීම නිසා හටගන්න දුක ඒතර දැන ගැනීමෙන්මයි හටගන්නේ කියන එක ඒක ගොඩක් ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න තමන්ටම ඒක එතකොට මේ තමන් තුලින්ම කියන එක තමයි දල්ලත්න මහත්මයා මගේ හැඟීම. මොකද ප්‍රායෝගික උනේ නැත්තම් අවුරුදු ගාණක් අපි පොතපත බැලුවත් මොනවක් කරත් ඒක අර ඇතුළාන්තයෙන් එන්න ගතිය අපිට නැති වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රායෝගිකම තමයි මේක වඩන්න ඕනේ කියන එක තමයි මම නම් හිතන්නේ. පෙරුවන් සරණයි. එහෙමමයි අනිවාර්යෙන්ම. ඔව් කොමුද මහත්මිය ඔබතුමිය තමයි යොමෙන්න. හොඳයි මම මේ එහෙමනම් චන්ද්‍ර මහත්මයාට ප්‍රසන්න මහත්මයාට නැවත යොමුවෙන්න. ඇත්තටම දැන් අපි බොහෝ කාරණාවන් අපිට දැනගන්න කතා කරන්න ලැබුණා අනිත්‍ය තම තමන් බලන විදිය ගැන. මේ ප්‍රසන්න මහත්මයා ඔබතුමාට අපිට නැවතත් යොමුවෙලා කියන්න පුළුවන්ද අතරම භාවනා කරනකොට දැන් අපි දැන් කතා කරපු දේවල් පස්සේ තියලා මෙතුරුවක් වලක් කට්ටි එහෙම කිව්වා කොහොමද මේක කරන්න ඕනේ කියලා ප්‍රායෝගිකව. දැන් අපි අනුෂ මාධ්‍යම නතර කරපු තැනින් අපි ගත්තොත් එහෙම හිතන්නකෝ දැන් මට ඕකට උපදෙස් දෙනවා කියලා මම මොකද කරන්න ඕනේ? මම ඇස් දෙක පියාගන්නවා, මම වාඩි වෙනවා භාවනාවකට පරයන්කේදී. දැන් මම මොකද කරන්න ඕනේ? ඒක මම කරන්න ඕනේ කියලා මට උපදෙස් දෙනවා හිතන්නේ නෙමෙයි. තමන් කොහොමද කරන්නේ කියන එක මට කියන්න. මේ මම ප්‍රසන්න මහත්මයාට යොමෙන්න. ඊට පස්සේ චන්ද්‍ර මහත්මයාට යොමෙන්න. මුදු මහත්මයාට පස්සේ. තෙරුවන් සරණයි. දලත් මහත්මයා මන්ට ටිකෙන් සබ්බගින්න සමායි. හොඳයි චන්ද්‍ර මහත්මයා. මා පිරුවන් සරණයි සියලු දෙනාටම. දැන් අපි සියලු දෙනාගේම වැදගත් අදහස් බොහොම වටිනා දේවල් ගොඩක් කියවුණා. මම ඇත්තටම දැන් අපි අනිත්‍යයි කියලා දැන් ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඇත්තටම එක දවසක් හෝ එක වෙලාවක් හෝ මොහොතක් හෝ මේ දැනීමෙන් පිට අනිත්‍යයක් මට නම් දැනෙලා නැහැ. ඒක මේ පොත්පත්වල තියෙන දේවල් අහලා තියෙන දේවල් නැත්නම් මේ සුභා ධර්මයේ තියෙන දේවල් නැතිල යන එක අපිට පේනවා. නමුත් ඒක අනිත්‍යයි. ඒක සිංහව දැකලා තියෙනවා. තාම නම් මට ඒක තාම මගේ අවබෝධයට ගිහිල්ලා නැහැ තාම. ඉතින් හැම වෙලේම උත්සාහයකේ දීලා තියෙනවා මේ කියන මේ කල්යාණ මිත්‍රයන් කියන දේවල් අහලා මේක කොහොමද ඇත්තටම ප්‍රායෝගිකව මගේ ජීවිතේට මම මේ ඇප්ලයි කරගන්නේ කියලා මේ මටම කොහොමද මම මේක අනිත්‍ය ඇත්ත වශයෙන්ම දකින්නේ කියලා මම ඒකට තාම නම් මට ඒක බැරි වුණා ඇත්ත වශයෙන්ම. ඉතින් මම උත්සාහ කරනවා බොහෝ වෙලාවට තිරුවන් සරණයි සිල් දෙනවා. තිරුවන් සරණයි බොහොම හොඳයි. ඔතෙන් තමයි අපි වෙනවා දැන් මේ දේවල් කතා කරලා දැන් මේක ප්‍රායෝගිකව කරන මේ අවස්ථාව යන සමාධිය අපිට ඉස්මතු කරලා පෙන්නුවා. දැන් එනම් කරගෙන යන එනකොට දැන් චන්ද්‍ර මාත්‍රිය කියනවා අපි දැන් මම ඒක තමයි කරන්නේ උත්සාහ ගන්න. තවදුරටත් ඒකම උත්සාහ කරනවා ඉදිරියටම මේක තමන් තුළම දකින්න කියලා. අනේතින් තමයි අපි ඉන්න ඕනේ. දැන් බලමු තවත් කල්යම් චෙක් මම කැමති සේන මාත්‍රියට වෙන මොකද සේන මාත්‍රියා භාවනාව ගැන බොහොම අසමයි සේන මාත්‍රිය ඉස්සලත් ගැන කතා කරලා බොහොම ඩිස්ක්‍රිප්ටිව් කරලා අපිට කලින් ඉතම වසන්ත මාත්‍රියට වෙන වසන්ත මාත්‍රියා ඇත්තටම අපි ඔබතුමා මුලින් අපිට මතක් කළා මේ පූර්ව කුටියට මෙහා තියෙන තැනකින් මම ඔබතුමා පටන් ගත්තෙම සම්මාදිට්ඨිය ඇති වෙච්ච තැනක ඉඳලා පටන් ගත්ත වගේ පටන් ගැනීමක් ඒ. එතකොට කොහොමද දැන් භාවනාවට වාඩි වෙලා ඔබතුමා මොකද කරන්නේ? සිරුවන් සරණයි. භාවනාවට වාඩි වෙලා කරන්නේ ඉස්සෙල්ලා භාවනාවට වාඩි වෙන ඉස්සෙල්ලා පුරකුටි කරනවා කියලා මම කිව්වා ඉස්සෙල්ලා. ඒකෙන් මේ වගේ දෙයක් කරලා ඊට පස්සේ දැන් මුගක් කාලයක එක පාඩම දැන් අපිට මේ බුද්ධ මහත්තු දේශාසකම ලෝකෝත්තර මේ අනිත්‍ය කියන එකට එන්න මේ හොෝසි කතා කළ මේ විරස් වෙන ස්වභාවය ගැන ඉතින් තමයි මේ පංච පාදානස්කන්ධයේ ඉදේ බය දැන් මම කිපොත් හොද අපි දාගෙන දැන් කියන්නේ හට ගැනීම සිද්ධ වෙනවා. අපි රූපයක් දැක්කහම රූපය හට ගැනීම සිද්ධ වෙනවා කියලා කියන්නේ ඇත්තටම බැලුවොත් එහෙම අපිට තේරෙනවා දැන් භාවනා කරන බාලිනහම පිටට ගලාගෙන එනවා ඒක දේ. ගලාගෙන එනකොට ඒක අරුණක් අරගන්න. ඒකක් අරගෙන අනිත් කොහොම පැතිදී ඉතින්ට එන්නේ ඉස්සල්ලා මුදවට හිත ඒ කියන්නේ ආනාපානයේ අසුබේ හරි තමයි පුරුදු දෙකින් හිතේ පංච නිවරණයන් තැන්පත් කරලා ඒක සම්පූර්ණයෙන්ම දෙකම්පත් වෙලා නැහැ. ඒක යටපත් කරගත්තට පස්සේ බලන්නේ මේක නවත් වෙනවා. ආනාපාන සතිය වදලනම් ඒ භාවයක් කර පැහැදිලි ඒ ප්‍රමාණය ඊට පස්සේ ඒක නවත්ලා ඊට පස්සේ සමන්ත හිතට එන දේක් අපි තුමු සමගේ නෑදෑ කෙනෙක් කර සාභ්‍යයක් කර ඒක ඊට පස්සේ ඒකට ફોકસ කරනවා. ඒ ගැන මම කලින් කිව් විදිහටම ඒක ගැන හොනා කරනවා. කොහොමද කරන්නේ දැන් මොකද්ද මෙතන වුනේ කියලා ඒ සිද්ධිය ගැන හිතනවා. ඒක තමයි භාවනාව. නැතුව ඒ හිතන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට. උන්වහන්සේ දේශනා විදිහ නමුත් අපිට කවදාවත් හිතේ ඉස්සරේ අරමුණ ඒකට ගලපල බලබල යන්නේ. අපි නිකමට හිත දිහා බලන් හිතුවොත් එහෙනම් ඉතින් ඒක එහෙම ඒක පාත් එහෙම අනිත්‍ය දකින්න පුළුවන් එනම් ඉතින් ඒක පුදුමා ඒකේ පස්සේ බුද්ධ සත්‍යයක් වගේ කියලා මට හිතෙනවා. මොකද බුදුජාණන් වහන්සේගේ දහමට බලන්න බුදුජාණන් වහන්සේ කොහොමද අනිත්‍ය පැහැදිලි කළේ කියන්නේ එහෙනම් ඒක නූපදී ස්වභාවයක එන්නනම් එතන හිතලා වහන්න දැන් මේ මම හිතේ හදාගත්ත දෙයක් ඒ විදිහට මම ඉස්සර කිව්වා වගේම මේ හිතේ හදාගත්ත මම එළියට දැම්ම ඒ එළියට දාසුත් මේ නේද කියන්නේ ඊට පස්සේ දැන් ඒ ගැන ඒක විනාඩි 10 කර 15 කර එහෙමත් කරනවා. එතකොට දැන් ඉතන යම් කිසි විදිහක අදහසක් එකෙන් තමන්ට හිතට දැනෙනවා. ඊට පස්සේ තව අදහසක් ඒ ගැන. ඒක ගැන දැන් එහෙම තමයි මම භාවනා කරන්නේ. එතකොට මේ නැත්තම් දැන් හිත දිහා නිකව එහෙම කරලා තියෙනවා. දැන් ඔය ගෝයින් කාගේ තැඟුට ගිහම සංඥාව දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් ඒ වෙලාවට දැන් උනා හිත කඩාගෙන යනවා, වේවුලල යනවා, කැරකෙනවා, උඩ යනවා, පා වෙනවා. ඔක්කොම වෙලා ඉතින් ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ඉතින් මේක සාමාන්‍යයි. ඒත් මේක තියෙන්නේ පරයන්කේ ඉඳලා කරන්න පුළුවන්. ඒ වගේම ගෙදරදර වැඩ කරගෙන ඉඳනවා නිතර නිතර නිතර එක ගන්න පුළුවන්. දැන් මට මෙහෙම දෙයක් මේ දෙන්නේ කියලා. ඒ සංසිද්ධ ඒ concept එක. ඒතකොට ඒකයි ඒක තමයි. නමුත් දැන් අපි මේ දැන් ඕලාර රූපයක් අරගත්ත දැන් මේක කැඩිලා යනවා. මේක මෙහෙමයි නේද? ඒක තමයි මුලින් කර කර හිටි කාලය. දැන් බලන්නේ මේකේ ඒක මුහුදයක් නැහැ නේද? වෙන්නේ නැහැ කියන්නේ. ඒක ප්‍රතිසම්පාදයට ගලපලා බලන්න. අන්න ඒක තමයි මම සමගාමී. ඉතින් ඒක සිත තුලින්ම ටික ටික 10 15 20 කරලා තමන් හිතාගන්න දැන් සබ්දයක් කියනකොට. හැබැයි ඒක මානසිකාරය කරේ නැත්නම් සබ්ද හැම හොවලා. දැන් සබ්ද කියන එක තමයි එනවා හොවලා. ඒක සබ්දයක් අල්ගෙන ඊට පස්සේ ඒක ගැන මානසිකාරය කරනවා. ඒ විදිහ තමයි මේ මම සෙන්දරත් මහත්මයා දෙවන් සර්ණයි. දෙවන් සර්ණේ මම එහෙනම් සේන මහත්මයාට යොමිනවා දැන්. කොතෙන් ක්‍රම දෙකක් ගැන කිව්වා. ඒ වගේම ඔබ උතුමා කරනවා කියපු කොට ක්‍රමය ගැන කිසියම් ආකාරයක එහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයකුත් මතු කළා වසන්ත මහත්මයා. උතුමගේ නම කිව්ව නැතුණාට උතුමා ඒක ගැන කතා කරන්න. දැන් ඔන්නෝගේ දැන් මං කරලා දෙන්නම් මම සාකච්ඡාවක් නැති කරන දෙදෙනෙක් අතර හොඳයි. තිරුවන් සරණයි. ඇත්තටම වසන්ත මහත්මයා බොහොම හොඳ අදහසක් කිව්වේ. දැන් මට තේරෙන විදිහට දැන් එක උදාහරණයක් ගත්තොත් දැන් අර එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට බුදුහාමරේ සන්නාසයේ සිවුර ඇතරලා යනකොට කිසිම දෙයක් පාඩම් නොකරනකොට බුදුහාමුදුරු දුන්න කර්මස්ථානයක් රජෝහරණන් කියලා. ඉතින් මේක රජෝහරණන් කියන එක ලේසුවක් පිළිබඳමින් මම හිතන හැමෝම දන්න කතාවක්. මේක දෙන්න හේතුව ඒ ස්වාමීන් වහන්සේ පෙර ජාතියක රජ කෙනෙක් වෙලා සිටිද්දී ලේසුවකින් මුණ පිහිටානකොට ඒක සුදු ලේසුව කිලිටි වෙන බව දැක්කා. ඒ දැකලා එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේගේ කණිච්ච බව වැටහුණා. නමුත් මෙතෙන්දී වැටහුණා නම් එතෙන්දී රහස් වෙන්න ඕන. නමුත් එතෙන්දී රහස්ුන්නේ නැහැ. මොකද රහස්ුන් නැත්තේ ඒ වැටහීමේක දැනුමක් පමණයි. නමුත් මේ දැනුම අපතේ නැහැ. බුදුහාමුදුරුවෝ දැක්කහම බුදුහාමුදුරුවෝ මේ දැනුම මතු කරන්න ඒ භාවනාවක් වගේ, ඒ කියන්නේ අවේදගෙන ලේසුවක් පිරිමදින්න රජෝහරණන් කියන වචනේ කියමින්. ඒක තේරුම මම මතක නැහැ පාලි තේරුම. නමුත් මේකෙදි ඒක කිලිට වෙන දැකලා, ඒ කියන්නේ සිත මේකට එකගතාවේ ඇති වෙලා ඒ කිලි වෙන දැකලා එතෙන්දී තමයි ඒ ස්වාමීන් වහන්සේට පිටියස රහත් භාවය ඇති වුනේ. ඒ අනිත්‍ය දුක්ඛනාත්ම වැටහිලායි. ඒක අවබෝධයෙන් වැටහිලායි එතෙන්දී වුනේ. අතෙන්දී ඉස්සෙල්ලා ආත්මෙදී ඒක දැනුමක් පමණයි. නමුත් වැටහුනේ නැහැ. ඒකයි මට හිතෙන්නේ හැමතිස්සෙම අපේ වැටහීම හොඳයි. හැමතිස්සෙම අපි දකින දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන එක හොඳයි. ඒක නරක නැහැ. නමුත් අපිට අවබෝධයකට ගන්න නම් හැමතිස්සෙම අපේ සිතේ ඇතිවෙන කෙලෙස් ඔක්කොම අයින් කළා ඒ නික්ලේශී සිතක් කියන්නේ ලෝභ දේශ මොහ කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැත්නම් එතෙන්දී ශබ්ද ගන්ධ රස කියන කිසිම දෙයක් ඇතුල් වෙන්න බෑ එතෙන්ට. ඉතින් ඒ විදිහේ සිතක් ඇති කරගෙන ඒ සිත තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයට මාර්ගය කියන එකයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි. දැන් තිරුවන් සරණයි. පත්ම මහත්මිය, ඔබතුමිය කල්පනා කරනවාද දැන් අර අපේ වසන්ත මහත්මයා කිව්ව භාවනාවක් කරනකොට ඒ කියන්නේ ඔයා එතුමා කිව් විදිහ මම තේරුම් ගත්තේ මේ කිසියම් ආකාරයක මානසිකාරයක් කරනවා, එහෙම නැත්නම් ධර්මය තමන් දන්න දේවල් පිළිබඳව හිතනවා කියන වචනේ එතුමා පාවිච්චි කරලා හිතනවා කියලා. එවැනි දේවක් කළ යුතුමද භාවනාවකදී? එහෙම නැතුව කිසියම් කෙනෙක් අර සේන මහත්මයා කලින් සඳහන් කරා එක වෙලාවක, ඒ වගේම කිසිම දෙයක් නොකර භාවනාවකට වාඩිලා කිසිවක් හිතන්නේ නැතුව තියෙන ධර්මයේ ඔක්කොම පැත්තක තියලා ඉන්නවනම් ඒක සාර්ථක භාවනාවක් නෙවෙයිද? දෙකේ තියෙනවද කිසියම් ආකාරයේ කතා කළ දෙයක්? සිරුවන් සරණයි. සේන මහත්මයාගේ කතාව මට ඇහුන්නේ නැහැ, මම මෙතන හිටියේ නැහැ. ඒ කොහොම වුණත් මෙතන මට මම කරන විදියටම අපි කවුරුත් මේ ගමන යන්නේ අපේ ළඟ තියෙන ප්‍රඥාව අනුව. එතකොට අපි දැන් කතාව තියෙන රෝමයට යන්න මාර්ග අනන්තව තියෙනවා. නමුත් ගිහින් ගොඩ වෙන්නේ රෝමෙට නම් ඒ රෝම් වලට නම් ඒක එපමණයි. ඉතින් අපි මේ ගමන යන ක්‍රම එක එක විදිහට තියෙනවා. ඒ අපි කරන අපි පටන් ගන්න තැනක් තියෙනවා. අපිට ලැබුණු කල්‍යාණ මිත්‍ර සේවනය අහපු එක එක හාමුදුරුවෝ ධර්මය දෙන්නේ එක එක විදිහට. ඉතින් ඔය විදිවලට යනකොට අපි යම් යම් තැන්වල ඇලෙන ගතියක් තියෙනවා. ඇලිලා එතනම ස්ටක් වෙලා ඉන්න විදිහ තියෙනවා, අනන්ත දකින්න ලැබෙනවා. ඉතින් ඒ කොහොම හරි ඒ වැරදි කිරීමෙන් තව ටිකක් කල් යනකොට අපිට වැටෙනවා, හා මේ පැත්තේ මම යන්නේ නැහැ කියලා. ඒ යන ක්‍රම එකක්වත් ඒක නිසා මට කියන්න පුළුවන් කමක් නැහැ හරිද වැරදිද කියන එක. නමුත් අපි දන්නවා මෙහෙම දෙයක්. දැන් අපි පොඩි කාලේ මේ අරිත්මැටික් ගණන් අරෝමේ වහදනකොට, එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයකට ඉස්කෝලේ වැඩවලට උත්තර දෙන්නකොට මට මතකයි අපේ අම්මලා කියනවා, මේ අම්මා කියනවා මේ ඔක හැන්දෑවට මේ රැට බුදියන් යන ඉස්සෙල්ලා ඔක කරන්න කියලා. ඒ තරහම දැන් ඒ වෙලාවට මට උත්තරය ආවේ නැත්නම් මම උදේ නැගිටිනවා හුඟක් වෙලාවට මේකට උත්තරයක් ලබාගෙන. මට නැගිටිනකොට මතක් වෙනවා, මේක මේ විදියට කළ යුතුයි කියන එක. ඒ වගේ එතකොට අපිට පසුබිමක්. දැන් මම එක වෙලාවක කිව්වා බුදුරජාණන් වහන්සේ හැමදේම හොයලා සංසාරේදී මේ අවුරුදු 7ක් තිස්සේ මේකට දුකට හේතුව හොයලා තමයි ගිහිල්ලා කරන්න තමන්ගේ ප්‍රඥාව හොයලා ගිහිල්ලා තමයි වාඩි වුණේ. මෙතනින් නැගිටින්නේ නැහැ මේක හොයා සත්‍ය දැනගන්නකම් කියලා. ඒ උන්වහන්සේට තිබුණා විතක්ක ඩොක්මන්ට් වහන්සේට තිබුණා මෙතෙන්ට එනකම් මම කරපු හැම දෙයක්ම මට මේක ලැබුණේ නැහැ කියන ලැබුණේ නැහැ. ඒක නිසා තවත් ආපස්සට ගිහින් හොයන්න දෙයක් තිබුණේ නැහැ කියලා එහෙම හිතාගෙන උන්වහන්සේ වාඩි වුණේ. එතකොට මෙතන තියෙනවා මේ පසුබිම්ම තියෙනවා, මේ මම යම් කිසි දෙයක් හොයනවා. එතකොට මේ හොයන දෙයක මම බලාගෙන ඉන්නකොට මට උත්තරය ලැබෙනවා. ඒකම තමයි ගණිතය කරලා උදේ වෙනකොට සිදු වෙන්නේ. ඒක නිසා මම මේ විදර්ශනා කරන්න වාඩි වෙනවා නම් විදර්ශනාම නම් මම ඉස්සර වෙලා මගේ ළඟ තියෙනවා මේ ප්‍රශ්නය. කොහොමද මේ කනිත්‍ය දුක්ඛනාත්ම උනේ කොහොමද? එහෙම නැත්නම් මේක හරි මේක මිරිඟුව මේ කය මොකද? මේ කයේ කියන එක. එතකොට මම දාගන්නවා මේක හරි මම හැම ගහලා මගේ හැම ගහලා මම මගේ මේ ඉතුරු ටික හැම අස් කරලා වෙන ලස්සන මල්ලකට දාලා මට දුන්නොත් මම ඒක ගන්නවාද? ඒ වගේ එක එක විදිහ ප්‍රශ්න අපි ඇති කරගන්න ඕන. මේකේ පිළිකුල් බව දැක ගන්න නම් මගේ කෙස් ටික තව කෙනෙකුගේ කෙස් එක්ක මේ බිම වැටිලා තියෙනවා නම් මගේ දත් ටික තව කෙනෙකුගේ දත් ටිකත් එක්ක බිම වැටිලා තියෙනකොට මම ඒ මගේ දත් ටික ගන්න මට කොයිතරම් පිළිකුලක් ඇති වෙනවද? කෙනෙකුගේ දත් ටිකක් මගේ කටේ මම දාගන්නවද? මේ විදිහට මම මේ වගේ ප්‍රශ්න මගේ ළඟ තියෙනවා. ඉතින් මේක උඩ වාඩි වෙලා එතකොට අනිත්‍ය දුක්ඛ හොය අනාත්ම හොයන්නේ මේ වගේ ප්‍රශ්න ටිකක් මතු කරගෙන මම ආනාපාන සතිය හරි පිළිකුල් භාවනාව හරි මොකක් හරි කරගෙන මේ ඊගාවට නිකම්ම සිත දිහා බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන ඉන්නකොට අපිට එනවා කෙනක් ආයුතුයි තන අපි මේ සිත ගැන පරීක්ෂා කරගෙන යනවා. ගිහිල්ලා එක සැරේටම එක නවතිනවා. නැවතුණාට පස්සේ මට සිත් එන්නේ නැහැ. ඒ සිත් එහෙම නැවතුණාම එතන තියෙනවා නිසල බවක්. ඒ කියන්නේ අපි යම්කිසි අරමුණක් දිහාම නැති බව දිහා බලාගෙන ඉන්නවා. නැති බව දිහා බලාගෙන ඉන්නකොට අපිට උත්තර එන්න පටන් ගන්නවා. එක මහ ගොඩක් උත්තර එන්නේ නැහැ. ඉතින් එක සැරේටම මේ විදර්ශනාවෙන් අපිට මේ යම්කිසි ප්‍රතිපත්ති මෙතෙන්ට අවශ්‍ය දෙයක් මේකට අදාළ දෙයක් තමයි අපිට පෙන්වන්නේ. අනිත්‍ය දුක්ඛනාත්ම වලට හරි පිළිකුලට හරි අවශ්‍ය දෙයක් තමයි අපිට මෙතෙන්දී වැටහීමට එන්නේ. ඒක නිසා නිකම්ම වාඩි වෙලා ඉඳගෙන මට ඒක හරි වැරදි කියන්න බෑ. මම කියන්නේ යම්කිසි පසුබිමක් තියාගෙන බුදුරජාණන් වහන්සේ බුදුනේ පසුබිමක් තියාගෙන මම අනිත්‍ය දුක බලන්න යන්නේ පසුබිමක් මේ ධාතුන්ගේ ඒ සියරම මේවා වේගෙන් වෙනස් වෙන දේවල් බව දැකගෙන අනිත්‍ය බව දැනගෙනයි මම මේකට වාඩි වෙන්නේ. ඒක දැක ගන්න. ඒක නිසා මම මේ වසන්ත මහත්මයාගේ මතයට සමාන දෙයක් තමයි මම කරන්නේ. සෙවන් සරණයි. සෙවන් සරණයි. කාටවත් නැද්ද මේ මතය? ඔව්, මේ මතය ටික විරුද්ධ මතයක් කාටවත් නැද්ද? අතරොන් සරණේ මතය මම සේන මහත්ය කියන එකට හුඟක් සමීපව තමයි මම භාවනා කරන්නේ. ඉතින් මම මූල කමඨහන කියලා ආනාපාන සතිය පාවිච්චි කරලා මුලදී නම් උදේ පුරාකෘති වශයෙන් බුද්ධාන සතිය කරන ධම්මචක්කපවත්තන සූත්‍රය කියනවා පුළුවන් මේ විදිහට. ඉතින් ඒක ඊට පස්සේ තමයි මම මෛත්‍රී භාවනාව ටිකක් කළා. මේ ආනාපාන සතියට මූල කමඨහනට තිබ්බට මට හැමතිස්සෙම වාඩි වෙලා භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම බොහොම වෙලාවට පුළුවන් වෙලාවට ඒකට යෙදෙනවා. හුඟක් වෙලාවට මම යෙදෙන්නේ කායනුපස්සනාව ඒ මේ ඉරියාපත පබ්බේට ඉරියාපත තිය ශරීරයේ මම ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න බව දන්නවා. විදිනකොට ඇවිදින බව දන්නවා. ඒ විදිහට ඇවිදිනකොට සක්මන් කරනවා නම් මොන විදිහදී හිතේම කරගෙන මම භාවනා කරනවා. ඒ වගේම අර හිතට එන සිතුවිලි දිහා බලලා ඒකට දිහා බලලා ඒකට මම බොහෝ වෙලාවට බලනවා. කර්ම සක්කස් කරගන්න නැතුව ජීවත් වෙන්න. ඒ කියන්නේ යම් කිසි සද්දයක් ආවද සද්දේ ආපු බව දන්නව එතනින් එහාට ගෙනියන්න බලන්නේ නැහැ. එතකොට රූපයක් ආවද රූපේ සමහර වෙලාවට අනිත්‍ය දුක්ඛ මෙනෙහි කරනවා. නමුත් හුඟක් වෙලාවට මම දැන් හිතන්නේ හුඟක් දුරට මේ රූපේ තියෙන එළියේ තියෙන රූපේට දැන් මම ප්‍රපංච කරගන්නවා ඇතුලේ. ඉතින් මේක කරගන්නවට කරගත්ත එක තමයි සංසාරේ මොකද ඒක කරගන්න නැතුව පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ මට සත්‍යමත් වෙන්න මම ඒක කරගන්නවා. එහෙම කරගෙන තමයි එතකොට හුඟක් වෙලාවට මම සමාන වෙලාවට බලනවා මේ හිතේ කිසිම දෙයක් හිතන්නේ නැතුව හිත දිහා බලාගෙන ඉන්න. එතකොට ඒක කරනකොටත් තේරෙනවා ඒක නිකන් පාළුවක් වගේ දැනෙනවා සමහර වෙලාවට. ඔයගොල්ලොනුත් තේරෙනවා ඇති හුඟක් වෙලාවට ඒ වගේ තත්ත්වයට ආවම රැහැයුව ඇහෙනවා වගේ කනේ දෙපැත්ත සද්දය එනවා. ඉතින් ඒ වගේ තැනකට යොමු වෙලා ඉඳලා තේරුම් අරගන්නවා පුඟා දුරට මම ඒ වෙලාවේ කර්ම සකස් කරගත්තේ නැති එක විතරයි මට කියන්න පුළුවන්. මට ඊට වැඩි නම් මාර්ගඵල ගැන ඔක්කා කිසි දෙයක් ගැන මම දන්නේ නැහැ, ලබලත් නැහැ. නමුත් ඒ සුංගස් ස්වාමීන් වහන්සේලාගේ මම උපදේශ අරගෙන ඒ විදිහට ඉඳ බලනවා. අර අනිත්‍ය දුක්ඛානාත්ම කියන එක ඒකත් බලනවා පුළුවන් වෙලාවට. ඒක ගැන වැඩියම මේ වෙන්නේ නැහැ. මොකද බොහොම කියන්නේ ගංගකින් ගොඩ වෙන මේ තොට පොළවා ගොඩක් තියෙනවා බුදු කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඉතින් මේ හැම එකෙම හැම කට්ටියම ගොඩ වෙන්න පුළුවන්. දැන් මේ මලීදේව මහරහතන් වහන්සේ බණ කියනකොට රහත්ත්වයටපත් වුණා. උපාසිකාව මේ සාතු කරපු උපාසිකාව සෝවන් වුණා ඒ බණේදී. ඉතින් ඒ වගේ දේවල් වෙලා තිනවා අතීතේදී. ඉතින් නමුත් මෙතෙන්දි කරන්නේ අර මහත්මයා කිව්වා වගේම මේ චුල්ලපත්තක හාමුදුරුවන්ට ඒ ස්ථානවලදී ඒ දේවල් සිතුවිලි ආවට ඒ වෙලාවට ඉතින් අපිට සංසාරයෙන් මිදෙන්න නොලැබුණාට අනාගතයේදී කවදා හරි දවසක ලැබෙයි. ඉතින් ඒකට පොඩි නිදසුනකුත් මම දෙන්නම්. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා භාවනා කරන්න ස්වාමීන් වහන්සේනම පුළුවන් තරම් විදිහට බැර දරුවා. ඉතින් බැරි වුණා බුදුරජාණන් වහන්සේට ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ කරේ මේ විලක රත්තරම් මේ නෙළුම් මලක් හරි රූපයක් මවලා දුන්නා. එතකොට ඒක දිහා බල බල ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ නෙළුම් මල මවල දුන්නේ පෙර රංකරුවෙක් කියලා ඇර පුරුද්ද තිබ්බ නිසා රත්තරන් වලින් හැඩ වැඩ කරලා වැඩ කරන්නේ. ඉතින් ඒ පුද්ගලයන්ගේ ඥානත්වය වෙනස්. ඉතින් ඒ තමන්ට සුදුසු භාවනාව තුළින් ඇත්තටම ගුරුවරයෙක්ගේ මාර්ගයෙන් දැනගත්තාම ඒක බොහොම ලේසි වෙනවා කියලා මට නම් කියන්න පුළුවන් තෙරුවන් සරණ. තෙරුවන් සරණයි. දැන් මෙතන මේ මම කිසි කෙනෙකු කියපු දෙයකට සම්බන්ධ නොවීමේ මම කතා කරන්නේ ඒ හරි වැරදි මොකද නැත්නම් දැන් අපිට පුළුවන් කමක් නැහැ කර්ම නොකර ඉන්නවයි කියන එක කියන්න. ඒ කියන්නේ මම ඉන්නකම් චේතනහම් වික්කවේ කම්මං වදාමි. මම සිතනවා. සිතලමයි යමක් කියන්නේ, සිතලමයි යමක් කරන්නේ, සිතලමයි චිත්තලමයි සිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට මේ තුන තියනකම් සිතනකම් කියනකම් කරනකම් මම ඉන්නවා. එතකොට මම කියන දේත් මම සිතන දේත් මම කරන දේත් පංච උපාදානස්කන්ධය යන උපාදාන කරගත්ත දෙයක් නම් ඒ මම නිත්‍යයි කියලා ගන්න තැනත් මෝහය තියෙනවා. මේවා සේරම කර්ම හොයාගෙන යනකොට දැක්ගෙන යනකොට මේවා සේරම කර්ම. ඒක නිසා මේ මට කර්ම නොකර එක්කෝ කුසල කර්ම එක්කෝ අකුසල කර්ම මේ දෙකෙන් තොරව ජීවිතයක් ගත කරන්නේ රහතන් වහන්සේ විතරයි කියන එකයි මගේ අදහස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කුසල කර්ම අකුසල කර්ම අව්‍යාකත කර්ම කියලා තුනක් තියෙනවා. අව්‍යාකත කර්මයේ තමයි හුඟක් වෙලාවට යොමු වෙන්නේ භාවනා කරන යෝගියා. එතකොට ඒ අව්‍යාකත වලට වැටෙන්නේ අහේතුක සිත් ගොඩයි මේ අසංකත වූ නිවනයි රූප කොටස් ටිකයි. ඉතින් ඒ ඔක්කොම අව්‍යාකත වශයෙන් ගන්නේනවා. ඉතින් ඒවා ගැන මෙනෙහි කිරීමත් මට නම් තේරෙන විදිහට අව්‍යාකත කියලා මම තේරුම් ගන්න තියෙන්නේ. කෙසේ වෙතත් ඉතින් තම තමන්ගේ තේරුම අනුව ඒ සීල දෙම තහම ස්වාමීන් වහන්සේලාට කතා කරන්න තේරුම් කරගත්තාම බොහොම පහසු වෙනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ප්‍රසන්න මහත්මයා. මම හිතනවා මම වසන්ත මහත්මයාට නැවත එකවරක් යොමු වෙනනම් මේ විදිහට ප්‍රශ්නයකට එක්කම යොමු වෙනනම් අසනවාද දැන් අපි ගෞරවයෙන් ආශ්‍රය කරන ස්වාමීන් වහන්සේලා කීප නමම්ම අපි නම් කියන්නේ නැතු වුණු මේ උන්වහන්සේලා අපිට උපදෙස් දෙන්නෙම මේ භාවනාවකට වාඩි වෙනකොට ඒ තමන්ගේ ධර්ම දැනුම පසෙක තියන්න කියලා මේ සුතමේ ධර්මයෙන් ලබාගත් දේ ඉන් බාධාවක් නොකර ධර්මයේ ප්‍රඥාවක් බවට පත් වීම සඳහා සති නිමිත්තක් හොයාගන්න හොයාගෙන ඒ ආකාරයට හිත සමාහිත කරගෙන ඒ සමාහිත වෙච්ච හිතකින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න පංච උපාදානස්කන්ධය කියන වගේ අර්ථයක් තමයි කියන්නේ. එතකොට ඒ දේ සම්බන්ධයෙන් ඔබතුමා කල්පනා කරන්නේ කොහොමද වසන්ත මහත්මයා? බුද්ධ මහත්මයා දැන් සසන මහත්මයා කියෝ වගේ තින් ස්වාමීන් වහන්සේලා ගොඩ සීක ස්වාමීන් වහන්සේලා විවිධ ධර්ම භාවනා ක්‍රම දේශනා කරලා තියෙනවා. ඉතින් තමන්ට ගැළපෙන විදිහට තමන්ට රුචි වෙන විදිහට තමන්ට මේක ගැලපිලා යනවා කියන විදිහ තමයි ඒක කරන්නේ. ඒ කරන ගමන් අනිත් ඒගොල්ලන් කියන එකත් අහලා බලන්න තමයි කරද්දී බලන්න පුළුවන්. ඔව් දැන් ඔබතුමා කියන විදිහට එහෙම තමයි මම කියන්නේ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය සත්‍ය ඥානෙට අපිව දැනගෙන තියෙනවනේ. දැන් සමහත් කිව්ව දැන් විකල් දැන් නිකුත් ධර්ම ඥානෙ අපිට තියෙනවා තමයි. නමුත් ඒ කියන ඥානය නිකන් ඒක ගලප ගන්න ඕනේනේ. ඒ වගේ දෙයක් තමයි මට කියන්නේ. ඒ කියන්නේ විද්‍යාමාසික කියන ඥානම් පස්සම යථාභූත. ඒ කියන්නේ දැනගත්ත දේ තමයි දකින්නේ. ඒකට විවිධාකාර විදිහට දැනගන්න දේවල් තියෙනවා. ඒකට ඒක දකින්නේ හැටියට ඒක හරියටම ගලප ගන්න ඉතින් කිකනාගේ කැමැත්ත පෙර පුරුද්ද ඒවාම. ඉතින් දැන් අපි ස්වර්ණාසලගෙන් දහම ඉගෙනගෙන මේ වගේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රශ්න පතා කරලා අහලා ඉගෙනගෙන ඉතින් ඉගෙනගත් හැම දෙයකින්ම එක දෙයක්කට අපි ඔක්කොම එකට යොමු වෙනවනේ. එක තැනකට යන්නේ අද මාත්‍රික වගේ මේ සමාධිත්වයට එළඹෙන්න තියෙනවා 16 ආකාරයක්. මේ සාරිපුත් මහත්මයාගේ දේශනාව මේක ඉතින් මෙතනදි ගලොත් මහතේ ප්‍රශ්නෙට පිළිතුර හැටියට මට කියන්න තියෙන්නේ දැන් මම කරන විදිහට දැන් කරන උත්සාහ කරන විදිහට කියන්නේ මේ සතිමින් සිහිදී කියන්නේ සතිමින් සිහිදී තියාගන්නවා කියන්නේ පලංකයක් බඳගෙන ඕන වාඩි වෙලාම කරන එකක් නෙමෙයි. මම ඩ්‍රයිව් කරනකොටත් මමට ඒක කරගන්න පුළුවන්. ඒ සතිමින් ඉතින් ඒක ඉස්සලා පුරුදු කරගෙන කියනවා සතිමින් ඉතින් නම් සමාන සාන්වාසල සමහරක් ඒගොල්ලන්ට එහෙම කරගත් ඕනේ නැති ඇති. සමහර ගහ භාවනා ක්‍රම ඇති. ඒ සතිමින් ඉතින් හිත තියාගන්න මේ ඉස්සලා මේ ආනාපාන විචයන් මේක දිස බලනවා ඉතින්. ඒක දිහා බලන්නේ නැති අපි උදාපු ප්‍රශ්න බයන් කා ගාව ගලා අපි ඉගෙනගෙන තියෙන විශාල වචන අරගෙන මේකට පුතෙන්ද දෙන්නේ මේක දිගරල් එහෙම නෙමෙයි මම කිව්වේ ඒ විදිහට නැත්නම් බුදුගුණ බුදුයන් වහන්සේගේ ගුණ අරහන් ගුණ අරගෙන මේ නවහර නව ගුණ බුදුයන් වහන්සේගේ ගුණ ගැන ගලා කිස්තර තියෙන පොත් කියන උද්දිතුම තමයි බුදුයන් වහන්සේ විසින් කියපු ගුණ නාමය අරගෙන භාවනා කොට ඉඳලා ඊට පස්සේ ඒක නවත්තලා මම ඉගෙනගත්ත දහම දැන් ඉස්සරහින් ඉස්සරහට ගලා හිට අර මේ තේරම යන මහත්තයෝ වගේ මේ නිකන් බලනවා. ඉත බලන් ඉන්නකොට මේකේ ඒනවත් එක දේවා. දැන් කියන්නේ ගැනෙනවා සබ්දයක් යනවා. ඊට පස්සේ ඒ දෙයක් අරගෙන ඒ ගැන විස්තර කරනවා. විගාසන කරන කියන්නේ ඒක දැන් මෙහෙම දෙයක්. ඒක උත්සන්න පුළුවන් දැන් මහතුරු ගොඩක් මේ ගලන යුද්ධ කතා කළා දැන් අපි ගමු දැන් මොකක් හරි දෙයක් ගත්තොත් ඒක මලක්. මලක් මතක් වුණා කියලා. ඒ මල ගැන මතක් වුණත් අපිට ඉස්සන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ මල හැදෙන්නේ රේණු කියන නාමක තියෙනවා. මෙහෙම තියෙනවා. මේක මේ මල. ඉතින් මලක් කියලා ඉතල කියන්නේ මේක ලස්සනයි කියලා කියන. ඉතින් ඒ ගන්න හිතට ගලාගෙන එන විදිහ තමයි හිතට කියන්නේ. ගිහිල්ලා අපි ඒක යොමු කරගන්න දැන් ඉදීම එනවා පුරුදු කරලා තියෙනකොට දැන් මේක මූල ධර්ම අපිට කියන්න පුළුවන්. මේ අවශ්‍ය චක්‍රයේ 108කින් හැදෙලා තියෙන මෙහෙම වෙන්න පුළුවන්. මේවා ඊට පස්සේ අණු වශයෙන් පරමාණු වශයෙන් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වශයෙන් ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පස්සේ ආපෝ තේජ බුදුහන් වහන්සේගේ ස්වභාවය ඔන්න දැන් ඉස්සෙල් තේන්න පුළුවන් ඒ ධාතු වශයෙන් එහෙම බල්ලා ඒ ගියත් සාමාන්‍ය මල තියෙනවානේ මල මේ තියෙන මලකට තමයි මම මෙහෙම කරන්නේ ඒකද දැන් ඔහොම ගිහිල්ලා එතකොට ඒවත් අපි ඉගෙනගත් තියෙනවා දැන් අපිට ඉගෙනගෙන තිබුණ නැත්නම් දහම දැනගෙන තිබුණ නැත්නම් අපි කවදාකවත් මේ අපිට හරි තැනකට යන්න බෑනේ. දැන් අපිට මොකක් හරි දෙයක් නැති වෙච්ච දෙයක් අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මම අහගෙන හිටියා ඉස්සර බලද්දි දැන් යතුරක් නැතිලා නම් නැති වෙච්ච දෙන යතුරු හැන්නන්නේ නැතුව ලයිට් එක තියෙන තැන යතුරු හෙව්වොත් ආයෙකින් හැදෙනවා මේ ලයිට් මේ මෙතන ආලෝකෙත් එහෙම නෙමෙයි අපි බලන්න ඕනේ අඳුරේ ඒ හැරි වෙච්ච තැන නැති වෙච්ච තැන හොයාගන්න ඕනේ ඒක නිසා මේ ඒක නිසා දැන් අපිට දැන් අතන එන මට මේක හරි නම් ඒ පැත්තේ බලනකොට තියෙන ඒකට ඒ ක්‍රින් කෙරෙවෙද නැහැ. මොකද මේ නිවන කියන එකයි සතර කියන එකයි බොහොම දසමින් වෙන් වෙලා යනවා. ස්වර්ණාස කියන දේශනා කමහත් ඒක නිසා මට පැහැදිලිව තේරුම් ගන්න මම උත්සාහ කරන්නේ මේක හරි ප්‍රතික්‍රියාවට ගන්නවා කියන එක. දැන් දැන් මේ කල්ලි මිත්‍රෝ කරන හැම එකක්ම ඉතින් එක පුණ්‍යාව සංකාරයක් කියන කියා. එක අපුණ්‍යාව සංකාරයක් කියන තුන. ඉක්වාංගම සංකාරකිනේ ඕක ඔය තුනම වෙන්නේ ඕක වෙනවම අනිවාර්යෙන්ම බහාමාක ගියා වෙන හොඳ පුණ්‍යම සංකාරකිනේ ඉතින් අපි එතකොට වෙන්නේ මේ කාම ලෝකේ මේ කාම ලෝක බමුස්සිනෝ කාම ලෝකේ තමයි ඉතින් මේ සම්සාම දෙන්නේ ඉතින් අරූප භූමිය කියන දේ රූප භූමිය කියන දේ අනිත්‍යවත් කරහම. නමුත් ඒ මොකද සංස්කාරෙමයි. ඉතින් ඔය එකකටවත් අහු වෙන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මේක එතන තියෙන සංඛාර කියන ඔය කියන. ඒක මේ සකස් කරන පදාවත් දෙයක් තමයි අපිට ප්‍රතිඵල කියලා ඵල ලැබෙන. ඒතකොට එහෙම නම් අපිට මේ අර විදිහට කල්පනා කරලා බැලුවාම ඒ දහම ඉතින් තමයි මේ හොඳට මේ සූත්‍ර දේශනා කීපයක් අරගෙන ඒ අරගෙන ඒ ටික ගොනු කරගෙන ඉතින් තමයි මේ මම හදාගෙන තියෙන මම සැකිල්ලක් අන්නෝ මේ විදිහට මම බලන්නේ. ඉතින් ඒක මට දැනෙන විදිහට මම බලනවා වරල මට හිතෙනවා ඒක සාර්ථකයි කියලා මට හිතෙනවා. ඉතින් මම දන්නේ කොහොමද කියලා මට ඉතින් ඒ අනිත් කෙනෙක් එක්පාරටම දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඒක නිකන් දැරි ඒක මේක නිකන් දෙයක් බලුවා. අපිට ඕන තැනක ඉන්න පුළුවන් කියලා. නැත්තම් දැන් මේ ගේවල් දේවල් ඔක්කොම දාලා ශුන්‍යාගාර ගැතුවා ලොකු මූල ගැතුවා එහෙම ගිය ස්වාමීන් වහන්සේලත් එක්ක මම කතා කරද්දී උන්වහන්සේලා ඒ ආර්යයන් වලට ගිහලා ඇති වෙන. ඒකන ප්‍රශ්න. ඒක නිසා මේක මම දුවන්න බෑ ස්වාමීන් වහන්සේ කියනවා මේ අපිට දැන් බුදු ජාන වහන්සේ සාරා සංකේත සත්ලක්ෂ පිරුම් පුරලා අවහයවද දුෂ්කරක්‍යා කළා මේ හොර දෙන්න දී අපිට මේ දුක් විඳින්න ඕන ගමන්නේ මේ දර්ශනය දැනගන්න. බොල් සක් මම ඉන්න සාස්කල් මම වටා කරගෙන සාස්කල් සක්කාය දිට්ඨි. ඒකපොඩි මේ සංයෝජන ධර්ම 10න් මේ පළවෙනිම එකම දුරු කරගන්න තමයි අපිට ඕන කරන්නේ ඉස්සෙල්ලා. මමකට. ඉතින් ඒක කරගන්න මේ ඒක කරගන්න හොද්දට පුළුවන් වෙන මේ දර්ශනීයම හිතන. මොකද මුගක් වෙලාවට කියන්නේ අහස අසාසෝවන්න අසා. ඉගෙන වාසේ භාවනා කරමු කියලා කියන්නේ අපි හදාගත්තු දැන් මේ යන්නේ ඔක්කොම භාවනා කරන්නේ දෙවිවක් විනාඩ දැන් ක්‍රම කියලා තියෙන එක නීදාකාරකේ උදමාහසේ කියලා දෙන භාවනා කරන කිතුණා නමුත් දෙවිවක් විනාඩ දහම දැනගෙන ඒක දකින්න ගත්තොත් මේ අපිට ඒක උදාගත්තොත් කියන්නේ මේක කොහොමද දකින්නේ කියන්නේ මෙහෙම දෙයක් මම හදාගත්ත දෙයක් නේ ඒක සපාතන හිතර දුන්නොත් කියනවා ඒක ප්‍රයෝජනවත් වෙනවා මම හිතන්නේ අපි හදිසි වෙන්න නම් ඊට හරි සතුටේ තව පුරුද්දක් විදිහට අපි මේක කරගෙන යන්න ඕනේ. ඒවත් මහත්මයා මම ඉතින් ඒක තමයි ඉතින් මට ගොඩාක් කියන්න බැහැ මේ විස්තර තියෙනවා මට ඉතින් මට ගොඩාක් කියන්න බැහැ ඒක නිසා පොඩි තිරවසන්න. තිරවසන්න කිව්වා. තිරවසන්න බොම්පින් මම සාකච්ඡා අවසන් කරන්න පෙර චන්ද්‍ර මහත්තයාටම නේ මොකද මම හේතුවක් ඇතුව චන්ද්‍ර මහත්තයා මේ අපිට බොහෝ කලකට පෙර මුණ ගැහිච්ච අපි බොහොම උතුම් කල්යාණ මිත්‍රෙක් අපි භාවනාවට යොමු කරේ කලයි කාලෙක. එතකොටත් අපි ඔකට බොහොම සමාන්තර ක්‍රමයක් තමයි අනුගමනය කරේ. ඒ කියන්නේ මේ හැම සූත්‍ර දේශනාවම භාවනාවක් කියන අර්ථය තමයි මතු වුණේ. එතකොට ඒතර යම් යම් සූත්‍ර අරගෙන ඒ ඔස්සේ භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් ධර්ම කාණ්ඩයක් ඉගෙන ගත්තන් පස්සේ ඒක භාවනා කරනවා කියලා ඒ ධර්මයේ මෙනි කරමින් භාවනා කරනවා. ඉතින් එහෙම තිබුණා. ඉතින් ඒ අත්දැකීමත් එක මේ චන්ද්‍ර මහත්මයාට පුළුවන් එකතු වෙන්න. තෙරුවන් සරණයි කියලා දිනාටම දැන් කාලයක් තිස්සේ අපි නොයෙක් සූත්‍ර දේශනා මේ සියලුම අහලා තියෙනවා. මම ඇත්තටම මට මේ අර බුදුහාමුදුරන්ගේ වචන වලින්ම මම මේ කියන්න උත්සාහ කරන්නේ මොකද මම මට තියෙන පුංචි දැනීමක් මම ඒක තමයි ඕන කෙනෙකුට මම ප්‍රහාරණය කරන නැත්නම් මම මේ මායේ තියෙන පුංචි දැනීම තමයි මම කියන්නේ මට නැත්නම් පොත් බලාගෙන මේ විඥානෙ මෙහෙමයි මෙහෙම මම ඇත්තටම ඒකට බොහොම කියන්නේ ඒකට මම තැනක් දෙන්නේ නැහැ මගේ මොකද ඒක මගේ දෙයක් නෙවෙයි මගින්ම මේ මොනාරි මටම අවබෝධ වෙච්ච දෙයක් මම තමයි කතා කරන්න මම කැමති ඉන්නේ. ඒක නිසා දලුවත් මහත්තයා දැන් අපි එක එක දේශන අහන. ඒ කතිය ඒ තුල ජීවත් වෙනවා. එතකොට දැන් අපි හිතමු දැන් අසත්පුරුෂ කියලා අසත්පුරුෂ එයා කියලා දේශනාවක් කරනවා. එතකොට මම ඒක ඉවර වෙනකම් බලන්නේ මා තුල ඉන්නවාද අසත්පුරුෂයා. ඉතින් සත්පුරුෂයා ගැන ඇහුවා. එතකොට මම ඒ සතියෙම ඉන්නේ මා තුල ඉන්න සත්පුරුෂයෙක් ඉන්නවද නැත්නම් මං ඉන්න අසත්පුරුෂයා මං එලවල දානවද දැන් ওই විදිහට තමයි මම හැම දෙයක්ම මෙනෙහි කරන්නේ. එතකොට දැන් මේ වර කලින් මහත්තුරු මේමයි මේ කර්ම ඵලය විපාක දැන් මේවා මොහොඳයි මේවා දැන් දැනීම තියෙන හින්දා අපිට මේක ගලපගන්න පුළුවන් නැමෙත ඔක ගලපන්න බෑ ඒ දැනීම ඒකමයි මතුවේ ඉන්නේ. එතකොට දැන් මේ කිසි දේවල් නම් දීලා තියෙන විඥාණය සංස්කාර ඒ විදිහට. එතකොට දැන් මේවා හොය හොයා අපි හිතුවොත් හැමදාම ඉතින් එක තැනම අර මේ මොකද එක තැනම රවුම් ගන්නවා වගේ වැඩක්. හැමදාම බණ අහනවා. නමුත් ඒ විඥාණය ගැන හැමදාම අපි කාලා තියෙනවා. අනිත්‍ය ගැනත් අපි හැමදාම දැන් ආගෙන ආගෙන ආගෙන මේක කෙලවරක් නෑ ඇහිල්ල. ඒ වුණාට දැන් එක වචනයක් හෝ දැන් මේක තේරුම් ගත්තනම් දැන් මේ කියන මොකක්ද අනිත්‍ය නම් දැන් ඉතින් අපි අහපු එක දැන් අපිට අනිත්‍ය දැන් තේරිලා තියෙන්න මේ දැකලා තියෙන්න බෑ මේක මේ විනාශ වෙල යන ක්‍රමයේ අපිට දැනලා තියෙන්නක එහෙම දෙයක් ඇඟට වැඩිලා හිතට දැනිලා මේක ගැරකිලා එළියට ඇවිල්ලා Tamange වචන වලින් අනිත්‍යයට කියන්න හැකියාව තාම නෑ මේ සමාජ පුංචි අවබෝධයක් තමයි තියෙන්නේ දලුවත් මත ඒකින්ද එහෙනම් තවත් උත්සාහ කරනවා ඉතින් අද ආගෙන හිටියා දැන් මේවා ආගෙන හිටියා දැන් අද ඉතින් ආගෙන හිටපු දේවල් එකතු කරගෙන දැන් මේ සතිය මේ විදිහට තමයි මේ අනිත්‍ය තමයි බලන්නේ හැම වෙලේම දකින්න විදිහට අනිත්‍ය හැබැයි හැමදාම පේනවනේ අනිත්‍යයක් දැන් මේ වෙනකොට අපිට යම් කිසි අනිත්‍ය ගැන දැනෙලා තියෙනවා ඊට එහා අනිත්‍යයක් දැන් පේනවාද දැන් මෙතනින් යහට හොයනවා දැන් අද ඉඳලා ඊට වැඩි දෙයක් කවුරු හරි මේට වැඩි දෙයක් මට මේක අවබෝධ වෙන්න කියනවාද ඒක එතෙන්ට තමයි මම දලුවත් මහත්තයා යන්න උත්සාහ කරන්නේ පෙරවල් සම්ලයි කියලා දෙනවා සමා වෙන්න මට චුට්ටක හදනවා හොඳයි අපි අද දවසේදී වැඩසටහන නිමා කරමු මට අද දවසේදී දක්ම සාකච්ඡාතුනේ බොහෝ කාරණාවන් ඉස්මතු වුණා ඒ කියන්නේ හැම දිනටම අනේක වරයක් පින් අපි කිසියම් පිළිතුරක් ලබා ගන්න පිළිතුරක් හොයා ගන්න සාකච්ඡාවක් නෙමෙයි අපි කරන ක්‍රම යන කෙනෙක් කතා කිරීම පමණයි සිදුනේ එහෙනම් කිසියම් දෙයක් හරි වැරද්දක් නෙමෙයි ඉතින් එකකින් අපිට තම තවන්න පුළුවන් ගන්න ප්‍රේධයක් තියෙනවා නම් අරගෙන ඒක තමයි ආදේශ කරගන්න ඉතින් ඒ නිසා අද සාකච්ඡාවේදී අදහස් ඉදපත් කරුවා හැම කල්ලාන මිත්‍රයෙකුටම අනේක වලපින් කල්ලාන මිත්‍රාශ්‍රය කියන්නේ මේකයි ඉතින් අපි හෙට දවසේදීත් මුණ ගැහෙනවා අටට සිඩ්නි ලාරින් ලංකාවේ ලාරින් දෙකමාට හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා ස්වාමිවාසේ කෙනෙක් සම්බන්ධ කරගන්න මොකද ජිනාරං කරාමුතුරු මේ දිනවල සිඩ්නි වලට වැඩම කරලා තියෙනවා උන්වහන්සේ දැන් නම් ඔන්ලයින් ඉන්නවා මේ පස්සේ කතා කරගන්නම් අපි හෙට බලමු හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි Pero en San Mayo. Pero en San Mayo. Pero en San Mayo. Pero en San Mayo.